බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි තတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලසික සෙනවිරත්න මහත්මයාගේ ඒ වගේම චන්ද්‍රිකා සෙනවිරත්න නෝනා මහත්මියගේ මේ නිවසේහි අද දින මේ සන්ධ්‍යා යාමේහි තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද පිණිසත් පින්නතුන්ගේ ජීවිතය වලට ආලෝකයේ පිණිසත් මේ විශේෂ ආගමික කටයුත්ත ආශිර්වාදාත්මක පින්කමක් ධර්ම දේශනයක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා තමන්ගේ දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට ඒ වගේම තමන්ගේ ජීවිතයට ආලෝකය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අපේ ජීවිතේ ලැබිච්ච වටිනාම දෙයක්. අපි හැමදෙනෙක්ම මේ ලබලා තියෙන්නේ දුර්ලභ මනුසාත්ම භාවයක්. මේක පින්තුනි මේකේ වටිනාකම තේරෙන්නේ අපේ බුදුහාඳුරන්ගේ ධර්මයේ තේරුම් ගත්ත පමණට. ඉතින් ඒ වටිනා ජීවිත ලබාගත්තු මේ පින්නතුන් තමන්ගේ ජීවිතවල මේ වන විට ලබාගෙන තියෙන වටිනා දේවල් සිහිපත් කරලා සතුටටපත් වෙන්නට ඕන. ඉතින් දැන් මේ තිස්ස සිනිවරත්න මහත්මයාටත් ඒ වගේම ලලිතා සිනිවරත්න නෝනා මහත්මියටත් තමන්ගේ ජීවිතය ගැන හිතනකොට වාක් සතුටටපත් වෙන දේවල් තියෙනවා. ඉතින් බොහෝම දැහැමි රැකියා ශ්‍රී ලංකාවේදී කළේ නේද? ඉතින් අධ්‍යාපන සේවයේහි බොහෝ දිගු කාලයක් යෙදලා බොහෝ දරුවන්ට නුවණැස පාදල දුන්නා. පිනතුනි ධර්මයේ සඳහන් වෙනවා ලෝකේ සත්පුරුසයගේ අදහසක් තියෙනවා සතර කලා වූ පින්කම් වල ආනිසංස විදියට ලැබෙන වෘතීන් දෙකක් ගැන. එක වෘතියක් තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ලැබෙන වෘතීන්. ඒක ලැබෙන සතර පින් කළා. පින් කළ ලැබෙන විතරක් නෙවෙයි ඒ රැකියාව ලැබුණට පස්සෙත් කරන්නේ පින්කම. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන් හෝ වේවා හෙදියන් හෝ වේවා ඒ අන්තයේ කෙනෙකුට රැකියාවක් ලැබෙන්නේ මේ ආත්මයේ උත්සාහය වගේම සසරත් පිනකට. සසර පිනකට ලැබුවා වගේම ඒ කරන රැකියාවම දිනපතාම පින් වැඩෙන දෙයක්. එතකොට මේ රැකියා දෙක දිහා බැලුවාම ලොකු වෙනසකුත් තියෙනවා. මොකද වෙනස ගුරුවරයාගේ කාර්යභාරය තමයි ශිෂ්‍යයා ඉදිරියට තියෙන එක. ඉස්සරහට අරන් ගිහලා අනාගතේ ඔතන තියෙන එක තමයි ගුරුවරයා කරන්නේ. හැබැයි වෛද්‍යවරයා කරන්නේ මොකද්ද? වෛද්‍යවරයා කරන්නේ ලෙඩාව ආපස්සට එක්ක යන. රෝගී තත්ත්වේ ඉඳලා මුලින් හිටිය නිරෝගී තත්ත්වයට ආපස්සට එක්ක යන එක තමයි වෛද්‍යවරයා කරන්නේ. ගුරුවරයා මොකද්ද කරන්නේ? ඉන්න තත්ත්වේ ඉඳලා ඉහළට ශිෂ්‍යයා ඔසවා තමයි. එනිසා වෛද්‍යවරයාටත් වඩා ගුරුවරයා ලොකු කාර්යභාරයක් කරන කෙනෙක් කියලා තමයි සැලකන්නේ. ඉතින් ඔබගේ අම්මා තාත්තා දෙන්න ඒ වගේ වටිනා වෘතියක කාලයක් යෙදিলা. බොහෝ දරුවන්ගේ නුවණැස පාදල ලොකු පින්කමක් කළේ. ඒ නිසා ඔබ දෙපළටම තමන් කළා වූ රැකියාව ගැන නිතර හිතලා තමන්ගේ සතුට වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් තමන් ලොකු පින්කමක් ජීවිතයේම පින්කමක් කළා කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ආදරණීය දරුවන් ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් අපි දන්නව සමාජයේ තමන්ගේ දරුවන් නිසා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් විට සතුට ලබන්න තමයි දරුවන් බොහෝ දෙනෙක් ලබලා තියෙන්නේ. ඇතැම් විට ඒ දරුවෝ නිසාම සමහර අය දුක් විඳිනා ඉන්නවා. සමහර ඇතැම් විට මව් කුසේ ඉන්න කාලෙදිම දරුවෝ නැති වෙනවා. ඇතැම් විට දරුවාව දරුවගේ මුහුණ බලන්න සජීවීව දෙමව්පියන්ට සමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහරට දරුවෝ ලැබුවත් ඇතැම් විට කුඩා කාලේ දරුවෝ ලෙඩ දුකකටපත් වෙනවා. ඇතැම් විට ජීවිතයෙන් සමු ගන්නවා. ඒ වුණත් දරුවන්ගේ අනාගතයේ සාර්ථකත්වය බලන්න බෑ. සමහර දරුවෝ ඉන්නවා හොඳට ඉගෙන කියාගෙන මුල් කාලෙදිම ඇතැම් විට අනතුරකටපත් වෙනවා. ඇතැම් විට ලෙඩ දුකක් ඇදලා මියන්නත් පුළුවන්. තවත් සමහර අය ඉන්නවා දරුවෝ හොඳට ඉගෙන කියාගෙන ඒ දරුවෝත් විවාහ වෙලා ඒ දරුවන්ගේ දරුවන් ලබනකන් දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඔබ දෙපළ එහෙම වාසනාවන්ත දෙපළා. ඉතින් ඒක හැම දිනාටම ලැබෙන දෙයක් නෙවෙයි. එනිසා ඔබ නිතරම හිතන්න ඔබ ජීවිතේ දැනට ලැබපු වාසනාවන්ත දේවල් ගැන. එතකොට ඒ දේවල් ගැන අපි හිතන්නේ ඇයි? ඒ වගේ දේවල් ගැන හිතනකොට අපට මේ ශාරීරික දැනෙන වේදනා ලෙඩ දුක් එච්චර දැනෙන්නේ නැහැ. අර සතුටෙන් අපේ ජීවිත නිතරම පිරීලා තියෙන්නේ. ඒ වගේමයි අපි වාසනාවන්ත දරුවන් ලැබුව විතරක් නෙවෙයි. අපි මේ ජීවත් වෙලින කාලය සහ අපි දැනට ලබාගෙන තියෙන පහසුකම් ටික බලන්න. ඔබ මේ මොහොතේ ගත කරන විට ලෝකේ සමහර රටවල් අපි දන්නවා ඇෆ්ගනිස්තානයේ සිරියාව වගේ රටවල් යුද පිටියක් මැද මිනිස්සු ඉන්නේ. තමන්ගේ දරුවා අල්ලගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. තමන්ගේ ඉඳුන් හිටුන්නේ නැහැ. උන් හිට තැන් අහිමි වෙලා. තවත් සමහර රටවල් ඇතැම් විට සුනාමිය නැත්නම් ගම් වතුර ආදී ඇවිල්ලා මිනිස්සුන්ට තමන්ගේ දේපළ අහිමි වෙලා ඉන්න අවස්ථාවක්. තවත් සමහර අය ඇතැම් විට තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට ඉන්න එකම දරුවා අසනීප වෙලා මාරාන්තික රෝගයක් හැදිලා දරුවත් එක්ක ඇතැමිට ඉස්පිරිතාලේ ඉන්නේ. සමහර අය තමන්ට හිටිය එකම දරුවා නැති වෙලා මුළු ජීවිත කාලෙම දුකෙන් ඉන්නා ඉන්නවා. පිනතුනි එහෙම ලෝකෙක තමයි මේ අපි ඉන්නේ. ඒ නිසා අපි කොයිතරම් වාසනාවන්තද කියන එක නිතරම හිතන්න. ඒතොර එහෙම හිතනකොට තවත් අපි මේ ජීවිතයෙන් ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණ අපි ලබනවා. ලෝකෙ පින්නතුනි ඉගෙන කියාගෙන හොඳ රැකියාව කරන අය ලෝකෙ ඉන්නවා. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් හැටියට අපට ඊටත් වඩා තව දිගු ගමනක් යන්න තියෙනවා. අපේ ජීවිතයේ වටිනාකම තවත් වැඩි කරගන්න ක්‍රමයක් බුදුහාඳුර දේශනා කළා. ඒත් එතකොට සාමාන්‍ය විදියට කෙනෙක් හිතන්නේ සාමාන්‍ය ආගමික කටයුත්තක් කළා ස්වාමීන් වහන්සේ කෙනෙකුට මාසයකට සැරයක් හරි අවුරුද්දට සැරයක් හරි දානයක් දුන්නොත් අපි හොඳ බෞද්ධයෝ කියලා සමහර හිතන්නේ. නැත්තම් පන්සලට ලොකු පූජාවක් කළොතින් කුටියක් හැදුවොතින් නැත්තම් කොමන හෝදයකට ලොකු වේදමක් කළොතින් අපි අහවල් පන්සලට ලොකු වේදමක් කළා අපි තමයි හොඳම දායකයෝ කියලා සමහර අය කියනවනේ. ඒකත් හොඳ තින්කන් තමයි. නමුත් වෙනසුනේ දහම කියන්නේ ඊටත් වඩා ගැඹුරට යන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම අහපු පමණට අපට තේරෙන්න ගන්නවා අපේ ජීවිතේ වටිනාම දේවල් මොනවාද කියලා. දැනට ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ වටිනාම දේවල් මොනවාද කියලා. ඔබ දැනට ජීවිතේ වැඩිපුරම ප්‍රමුඛත්වය දෙන කරුණු පහක් හරි 10ක් හරි ඔබ පිළිවෙලින් ලියලා බලන්න. දවසට වැඩිපුර කාලයක් කැප කරන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඇතැමිට දරුවෝ දෙන්න වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, අම්මා තාත්තා, තමන්ගේ ගෙදර, නැත්නම් තමන්ගේ ශරීර සෞඛ්‍ය මේ දේ ගැන තමයි අපි බොහෝ දෙනෙක් බලන්නේ. ඒක බලන්න ඕනේ, ඒක බලන්න එපා කියලා බුදුදහමේ කියන්නේ. හොඳට මහන්සියෙන් හරි හම්බ කරන්න, දරුවන්ට හොඳට උගන්වන්න කියලා බුදුහාඳුර සිංහලවාද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. හැබැයි පිනතුනේ බලන්න අපි ඒ මහා වටිනා කියන හිතන දේවල් දැන් අද අපි හුඟා ජීවිතේ ප්‍රමුඛත්වයේ දීලා තියෙන දේවල් බලන්න හැමදාම අපට එහෙම තියෙනවද කියලා. ඔබ අද ඔබගේ වටිනාම දේ තමයි දරුවා ඇතැමිටනේ. හැබැයි ඒ දරුවා බලන කාලෙකදී දිගටම තමන්ගේ ළඟම තමන් තියාගන්න පුළුවන්ද? තමන් අකමැති වුණත් තමන් තියාගන්නේ නැහනේ. දැන් ගැහෙන දරුවෙක් නම් අවුරුදු 25 30 පැරි මොනවා 35 යද්දී කාට හරි කෙනෙකුට දෙන්න තමයි බලන්නේ. ඊට වඩා පරක් වුණොත් දේපල ටිකක් එක හරි දෙන කොහොම හරි අරන් යන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි අද ඔබ කැමති නැහැ කවුරුවත් දිහා බලනවටත් කැමති නැහැ. ඈ කවුරුවත් අතවත් තියනවට කැමති නැහැ අද. හැබැයි අද ඔබ එහෙම හිතුවත් ඔබට හැමදාම මේ කැමැත්ත තියාගන්න බෑ. ඇයි ඒකට හේතුව ඒක ඔබට හිත දෙයක් නෙවෙයි. ඔබට ඔබේ කැමැත්ත විදියට හැමදාම එක තියාගන්න බෑ. එතකොට අද අපි යමක් රැකියාව කියලා හෝ දෙයක් තියාගෙන ඉන්නවනම් අපේ රූප සම්පත්තිය හෝ කියලා දෙයක් තියාගෙන ඉන්නවනම් ඒ දෙයටත් වෙන්නේ ඒ දෙයම තමයි. අද අපි හුඟක් වටිනවයි කියලා හිතුවට ඒක හැමදාම අපට ඒක වටින දෙයක් නෙවෙයි. බලන්න අපි කුඩාම කාලේ පාසල් ගිය පාසල් යන කලින් අපිට සෙල්ලම් බඩු තිබ්බනේ. පොඩි ළමයින්ට නම් කාර් එකක් තිබුණා, පොඩි බෝල බැට් එහෙම තියෙනවනේ නේද? ඒකට ඒක නැති වුණොත් ඒක කැඩුණොත් අපට මුළු ජීවිතයම නැති වුණා වගේනේ. ගැහණු දරුවෙකුට නම් බෝන එකෙක් කැඩුණොත් ජීවිතේම නැති වුණා වගේනේ. ඒතරෙ පොඩි කාලේ බෝන එක තමයි අපට ලොකුම දේ. ඇත්තෙම අද අපට වටිනාම කියලා දෙයක් හිතෙනවනම් ඒවත් අර බෝන එකට වඩා වෙනස් කමන්නේ. ඇයි ඒකට හේතුව අනාගතයේ දවසක අපි අවබෝධය ලැබුවොත් ප්‍රඥාව ලැබුවොත් අපට තේරෙනවා අනේ මේ කාලේ අපි ආශා කරපු දේවලුයි අර පොඩි කාලේ ආශා කරපු අර බෝන එකයි සෙල්ලම් කාර්යයක අතර ලොකු වෙනසක් නැහැ කියලා. ඒක තමයි ජීවිතය අර්ථය. එතකොට මෙන්න මේ අවබෝධය එනකොට අපට ඊට වඩා අපි ගැඹුරින් හිතනවා අපේ ජීවිතේ නම් වටිනාම දේ බවට අපි පත් කරගන්නේ මොකද්ද කියලා. ඒ තමයි අපේ නුවණ, අපේ හිත, අපේ අවබෝධය. අන්නේ අවබෝධය ලබනවත් එක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි මේ එදිනදා කරන යුතුයකම් ටික, රැකිරක්ෂා ටික, මේ දරුවන්ගේ කටයුතු අපි නොකර ඉන්නවද කියලා. පින්නතුනේ අපි නොකර ඉන්නේ නැහැ. අපි දැනටත් වඩා හොඳට ඒව කරනවා. අපි දැනට දරුවට 75% කාලයක් කැප කරනවා නම් අපි මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ 75 අඩු වෙනවද? 75 අඩු වෙන්නේ නැහැ. ඒක 85ට යනවා. ඇයි දරුවට අධ්‍යාපන විතරක් නෙවෙයි දරුවට මේ ධර්ම අවබෝධයත් ලබා දෙනවා අපි. දරුව සාර්ථක කරන්නේ. ඒක තමයි අපි ධර්මයෙන් ලබන අවබෝධය. ඒ විතරක් නෙවෙයි. ඒ දරුවාට ඊට වඩා උදව් කරන ගමම් අපි තව යථාර්ථයකට පත් වෙනවා. ඒ වටිනාම භෞතික දේ අපට නැති වෙද්දී අපි ජීවිතයේ ඉන්න කාලෙදිම අපිට කවදා හරි දවසක ඒවකින් ඈත් වෙන වෙනවා. ඇදැමිට අපේ ළඟදීම ඒ දරුවෝ ඉඳෙද්දීම අපිට ඇස් දෙක පියාගන්න වෙනවා. අන්න ඒ දවසේදී මානසිකව පහලට නොවන විදිහ අපි හොඳ මනසකුත් හදාගන්නවා කල්තියම්. මෙන්න මේක තමයි අපේ ඇත්තටම සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ධර්මයේ ඉදිරියට යනකොට අපේ ජීවිතවල තවත් ලොකු වෙනසක් වෙනවා. විශේෂයෙන් අපේ ළඟම ඉන්න අම්මා තාත්තා දෙනට හොඳට සලකනවා. කොහොමද සලකන්නේ? දැන් නම් ඔබ සලකන්නේ ආහාර පාන වලින්, බෙහෙත් තේත් වලින් තමයි දැන් සලකන්නේ නේ. ඒකත් හොඳයි අපි. නමුත් ඊට වඩා අපි දෙයකින් අම්මට තාත්තට සලකනවා. මොකක්ද ඒ සලකන්නේ? ධර්මයෙන් සලකනවා. එයාගේ හිත දියුණු වෙන අපි උදව් කරනවා. පින්නතුනේ අපි බුදුහාඳුරන්ගේ ධර්මය අපි ඇත්තටම විශ්වාස කරනවා නම් අපි මතක තියාගන්න කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? අපේ අම්මයි තාත්තයි දෙන්නට අපි අවුරුදු 100ක් හොඳටම සැලකුවා. නිකම් මේ පුටුවක තියලා නෙවෙයි. අම්මා දකුණු කරේ තියාගෙන, ඒ වගේම තාත්තා වම් කරේ තියාගෙන මල මුත්‍රාත් ඒ කරේම තිබිදි මස් කරමින් අවුරුදු 100ක් ආහාර පාන සියල්ල කියෙම සැලකුවත් බුදුහාඳුරු කියනවා ඒක නියම සැලකිල්ලක් නෙවෙයි කියලා. ඒ සැලකිල්ල හරියට මේ සසර ගමනට සාපේක්ෂව හරියට අවුරුදු 100ක් ඉන්න කෙනෙකුට එක දවසක බත් වේලක් දුන්නා වගේ. අර අවුරුදු 100ක් සැලකපු එක. ඒ තරම් පොඩි දෙයක් තමයි මේ අපි සසර අතීත ආත්මභාවල ගත කරපු ආත්ම සහ ඉදිරියට යන්න තියෙන සසරට සාපේක්ෂව කෙනෙකුට අවුරුදු 100ක් සැලකුවත් ඒක පොඩි සැලකිල්ල. ඒ නිසා බුදුහාමර දේශනා කරනවා දන් දෙන දෙමව්පියන්ගේ පරිත්‍යාග සීලීත්වය වැඩි කරනවා නම්, සිල් රකින්න අම්මල තාත්තලගේ සිල්වත් බව වැඩි කරන උදව් කරනවා නම්, භාවනා කරන හිත දියුණු කරන අම්ම තාත්ත දෙන්නගේ ඒ හිත දියුණු කරන් තවත් උදව් කරනවා නම්, එයාගේ හිත සමාධිමත් කරන්න ප්‍රඥාව දියුණු උදව් කරනවා නම්, ඒක තමයි නියම උදව්ව කියලා. ඒ නිසා අන්නේ උපකාරය තමයි මේ අම්ම තාත්ත දෙන්නට ඔබ කරන්නේ කියලා සතුටු වෙන්න. ඒක තමයි ලොකු උපකාරය. ඇත්තටම අපේ අම්ම තාත්ත ඉන්නවා. ඒ අම්ම තාත්ත දෙන්නට භෞතික වශයෙන් අපි උපරිම උදව් කරනවා. නමුත් ඊට වඩා නිතරම සාදුකාර දෙන විදිහට, නිතර මෛත්‍රී වැඩෙන විදිහට, නිතර නුවණ දිනු වෙන විදිහට, නිතර බණ දහම් අහන්න, බණ දහම් ප්‍රගුණ කරන්න සම්පූර්ණ පරිසරය සකස් කළා තියෙනවා. ඉතින් ඒක තමයි යට කරන්න පුළුවන් ලොකුම දේ. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය ගැන දැන් හිතනට වඩා ඉතාම ගැඹුරින් නුවණින් ප්‍රඥාවෙන් හිතන්න අපට පුරුදු කරන ධර්මයක්. දැන් බොහෝ විට අපේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අමර තාත්තට සලකනා ඉන්නවා. හැබැයි මේ ආත්ම භාවය අමර තාත්තට විතරයි සලකන්නේ. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් ඇච්ච අපි පින්නතුනේ අපේ මේ ආත්ම භාවය අමර තාත්තට විතරක් නෙවෙයි සලකන්නේ. එහෙනම් මේට කලින් ආත්ම භවවල අමර තාත්තට සලකනවා. ඇයි ඒකට හේතුව? ඇත්තටම අපි මේ අද ලබලා තියෙන පාසුකම් ටික ලබන්න ඇත්තටම අපි කවුද, අපට කවුද උදව් කරලා තියෙන්නේ? අපට හිතෙන මේ ආත්ම භාවය අම්ම තාත්තයි කියලා. නමුත් අපි අම්මගේ කුසේ මුලින්ම පිළිසින ගන්නකොට ඒ පිළිසිනගත්තු විඥානය මාතෙර අමාරුකම් කියනවද? මොන හරි දෙයක් අවශ්‍යද? හරි. එතකොට අපි අම්මගේ කුසේ පිළිසින ගන්නකොට ඒ පිළිසිනගත්තු විඥානය ඇස් දෙක අන්ද වෙන්න තිබුණු විඥානයක් නම්, ඒ පිළිසිනගත්තු විඥානය උපතින්ම ආබාධිත වෙන්න කර්මයක් හිමිච්ච විඥානයක් නම්, ඒ පිළිසිනගත්තු විඥානය උපතින්ම මන්දබුද්ධික වෙන්න කර්ම ශක්තිය හිමිච්ච විඥානයක් නම්, මව කුසේ පිළිසිනගත්තු අවස්ථාවේ අපේ අම්මලා තාත්තලා වෛද්‍යවරු වුණත් පුළුවන් ද වෙනස් කිරීමක් එයාට සිද්ධ කරන්න? එයාට කරන්න බෑ. එතකොට එහෙනම් අපේ මවගේ කුසේ අපි පිළිසින ගන්නකොටම දැන් තියෙන පහසුකම් වලින් 80%ක් විතරම අපි ලබලා තිබ්බේ. එතකොට ඒ ලබන කවුද ඇත්තටම අපි උදව් කළේ? අපට උදව් කළේ. අපට උදව් කරලා තියෙන මේට ඉස්සෙල්ලාම බහවල හිටපු අම්මලා තාත්තලා අපේ හිත දිනු කරන්න, පින්කම් කරන්න අපට උදව් කරලා තියෙනවා. එතකොට සූත්‍රවල බුදුදහමේ පැහැදිලිවම දැක්වෙනවා අපි හරියට ධර්මයේ හැසිරෙනකොට අපේ මේ ආත්ම භාවයේ අම්ම තාත්තේ විතරක් නෙවෙයි සතුටු වෙන්නේ. හොඳයි. හෙලෙන හොඳයි. හරි. ඇත්තම අපි සාකච්ඡා කරමින් හිටියේ අපට ඇත්තටම උදව් කරපු අය ගැන. ඒ නිසා බුදුහන්දරගේ ශ්‍රාවකයන් විදියට ඇත්තම අපි ජීවිතේ දැන් හිතනට වඩා හුඟක් පුළුල් විදියට හිතනවා. ධර්මයේ තේරුම් ගන්න. ඉතින් සමහර සූත්‍රවල දැක් වෙන සමහර බෞද්ධ සාහිත්‍ය කතා සඳහන් වෙනවා මේ ආත්ම භාවයේ සමහර දරුවන් දිහා බලලා ගියාත්මේ අම්මල තාත්තට සතුටු වෙච්ච කාරණා ගැන. ගියාත්මේ හිටිය අම්මල ඇතැමිට දිව්‍ය ලෝකවල ඉඳලා ඇතැම්මිට සමහර මනුස්ස ලෝකෙ මැතැම්මිට ඉඳලා හඳුනාගෙන අම්මල තාත්තල සතුටු වෙච්ච ආකාරය සඳහන් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට සාකේත කියලා බ්‍රාහ්මණේ බුදුහාඳුරන්නේ කියනවා, අනේ පුතේ මේ හුඟක් කාලෙකින් දැක්කේ යන් යන් ගෙදර යන් අම්මත් බලාගෙන ඉන්නවා යන් කියලා එක්කන් ගිය ගෙදර. ගිහිල්ලා දානේ දීලා අනේ පුතේ හුඟක් කාලෙකින් දැක්කේ කියලා කතා කරා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා, මේ බුදුරජාණන් වහන්සේ මේ මොකද මෙහෙම වුනේ කියලා. බුදුහාඳුර කියනවා, ආනන්ද මේ දෙන්න මගේ අම්මයි තාත්තයි වෙලා ආත්මභාව 500ක් මගේ මම තාත්තලි හිටිය දෙන්නේ කියලා. ඒ සසර පුරුද්ද කියලා මේ. ඒ වගේම දිනක් ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර පොඩි හාමුදුරු කෙනෙක් නිතර බණ කියනවා. මේ බණ කියනකොට ඒ බණ කියන තැන්වලට එක්තරා දෙවඟනක් නොපෙනෙන්න ගිහිල්ලා බණ හමින් ඉන්නවා. ඒ දෙවඟන විතරක් නෙවෙයි තවත් දෙවඟනන් එක්ක මේ ස්ථානෙට යනවා. ගිහිල්ලා යන්නේ කොහොමද? අද මගේ පොඩි හාමුදුරු බණ කියනවා, අපි බණ අහන්න යන් කියලා. එතකොට මේ පොඩි හාමුදුරන්ගේ මේ ආත්ම භාවය අම්ම තාත්තා තාම ඉන්නවා. මේ ගියාත්මේ අම්ම කෙනෙක් නේ. කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක් තමන්ගේ පුතා කියලා තාම මේ හිතාගෙන ඉන්නේ. දැන් මේ වගේ සම්බන්ධයක් ඇත්තේ මේ ඥාති සම්බන්ධය කියන එකත් එක්ක තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම ධර්මය දැනගන්න ගන්න අපි තවදුරටත් ජීවිතයේ වැඩ ආත්ම වැඩි පිරිසකට යහපත වෙන දේක් අපි කරනවා. ඒ විතරක් නෙවෙයි. අපේ අම්ම තාත්තා දෙන්න අපේ ළඟ ඉන්න කාලේ එයාට කරන්න පුළුවන් උපරිම උදව් අපි කරනවා. කරන්නේ කොහොමද? ඒ අය අපිට කරපු උදව්වට කරන්න තියෙන ලොකුම දේ තමයි ඒ අය අපෙන් වෙන් වෙච්ච දවසට මීට වඩා ඉහළ ආත්ම භාවයකට යන්න පුළුවන් විදියට අපි යාට මනසට හිතට ආහාර දෙනවා. කුසල් කරන පරිසරය සකස් කළ දෙනවා. අන්‍යම කරාට පස්සේ අපිට ඒ අය නැති වෙච්ච කාලෙක මහ ලොකුට පින්කම් නොකරත් ගැටලුවක් නැහැ. මොකද අපි ඉන්න කාලේ යුතුයකම හරියට කළා තියෙනවා. අන්න ඒක තමයි අපේ සැබෑම ජීවිතයේ පරමාර්ථය වෙන්නට ඕන. ඉතින් ඒ කරුණ සඳහන් කරන ගමන් ඇත්තටම එදිනෙදා ජීවිතයේ අපේ ජීවිතයේ එන්නෙම සතුට මානසික සුවේ වැඩි කරගන්නේ කොහොමද කියන එකට අදාළ කරුණ ටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපට තේරෙන දෙයක් තමයි අපි මුලින්ම සඳහන් කරපු ආකාරයට අප අද මේ සම්පත් ටිකක් ලැබලා තියෙනවා නම් යම්කිසි ධනයක් අධ්‍යාපනයක් හොඳ ඥාති මිත්‍රාදීන් අම්මල තාත්තල දරුවන් ලබාගෙන තියෙනවා නම් ඒ ලබාගෙන තියෙන මේ ආත්ම භාවයේ උත්සාහය විතරක් නෙවෙයි අපි සසර ඊට අදාළ පින්කම් කළා තියෙනවා. පින්කම් කළා විතරක් නෙවෙයි විශේෂයෙන් මේ වගේ බුද්ධෝත්පාද කාලයක අපි ඉපදෙන්නේ විශේෂයෙන් බෞද්ධ දෙමෝපියන්ගේ දරුවෝ ඉපදෙන්නේ අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යන විතරක් නෙවෙයි රැකිරක්ෂාවලින් ඉදිරියට යන විතරක් නෙවෙයි එහෙම ගන්නේ ලෝකෙ හුඟක් ඉන්නවා. ඒක විශේෂත්වයක් නෙවෙයි. නමුත් මෙවැනි කාලයක අපි බෞද්ධ පරිසරයක ඉපදෙන ඊට වඩා ලොකු පරමාර්ථයකින්. මොකක්ද ඒ පරමාර්ථය? මේ ජීවිතය තුළ ලබන්න පුළුවන් ඉහළම ධර්මයෙන් ලබන්න පුළුවන් වාසිය ලබන්න. ඇයි ඒකට හේතුව? මේ වගේ උගත්කම් මේ වගේ ධනිය අපි ඕනතරම් සසරේදී ලබලා තියෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවෝත් එක්ක යද්දී උන්වහන්සේ දැක්ක ඈත එක්තරා මීහරකෙක් බුදුහාමුදුරුවෝ දැස හොඳට ඇස් දෙක දල්වාගෙන බලාගෙන ඉන්නවා. බුදුහාර පොඩ්ඩක් කියලා නැවතිලා මද සිනහාවක් පෑවා. ආනන්ද හාමුදුරුවෝ ඇයි ස්වාමිනේ හිනහසෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන ආනන්ද මේ ඉන්න මේ හරකා එක්තරා ආත්ම භාවයක මහා බ්‍රහ්ම වෙල හිටිය කෙනෙක් නේ කියලා. බ්‍රහ්ම ලෝකයේ තිහළම අධිපති වෙල හිටිය කෙනෙක් අද මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ ඒ වගේම පිණ්ඩපාත යනකොට පාරේ මැදින් කඩි ගුලක් කඩි පෙලක් දිගට යනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පොඩ්ඩක් කියලා නැවතිලා බැලුවා. බලන මද සිනහාක් ගාව හොඳට විමසිල්ලෙන් බලලා ආනන්ද හඳුරව අහනවායි ස්වාමීනි කියලා. බුදුහාමර කියන ආනන්ද මේ කඩි ගුල අතරේ මේ කූඹි ගුල අතරින් සක්විති රජන වෙච්ච කිසියම් කෙනෙක් නැහැ කියලා. සක්විති රජ කියලා කියන්නේ කලින් කාලේට මේ ලෝකේ මහා පින්කම් කරලා මේ ලෝකෙම එකම නායකයා අධිපතිය බවට පත් වෙන කෙනා. එයාට තමයි මුළු ලෝකෙම අයිති. එයා දැහැමිව තමයි මුළු ලෝකෙම පාලනය කරන්නේ. ආයි අවියවද වලින් පාලනය කරන්නේ නැහැ එයා. එයා ඒ පිනෙන් ඒ තත්ත්වයට පත් වෙනවත් එක්කම මුළු ලෝකෙම ඉන්න ප්‍රාදේශීය රජවරුන්ට පණිවිඩය වෙනවා. අපි ඔබේ යටතේ ඔබේ යටත් වැසියන් විදිහට අපි මේ රටවල් පාලනය කරනවා. අපි බදු වාදී ඔබට දෙනවා කියලා කැමැත්තෙම පොරොන්දු වෙනවා. ඒ වගේම විශේෂ රත්නයන් හතක් පහළ වෙනවා කියලා කියනවා. පුත්‍ර රත්නේ, අස්ව රත්නේ, මේ ආදී වනිතා රත්නේ ආදී රත්න හතක්. සාමාන්‍ය රත්න කියන්නේ මැණිකට. මේක න සම්පත්. හොඳ පින්වත් පුතෙක් ලැබෙනවා. හොඳ පින්වත් බහරියාවක් ලැබෙනවා. හොඳ පින්වත් අස්වයෙක් ලැබෙනවා. මේ වගේ හතක් ගැන සඳහන් වෙනවා. ඒ හතෙන් තමයි රත්නයන් හතෙන් තමයි ලෝකෙම පාලනය කරන්නේ කියලා කියන්නේ. එතකොට බලන්න අර කඩිගුල අතරින් සක්විති රජන වෙච්ච කවුරුවත් හිටියේ නැහැ කියලා කියනවා නම් එහෙනම් මනුස්ස ලෝකෙ ගැන කවර කතාවද මේ? අපි එහෙනම් මේ මුළු ලෝකේටම අයිති වෙච්ච අය තමයි අද අපි මේ පොඩි දෙයක් ලොකු දෙයක් අපි ලැබුවා කියලා හිතන. ඒ නිසා හිතන්න එපා ඔබ මේ වගේ දෙයක් නෙවෙයි රටක නායකයෙක් වුණත් ඒක ලොකු දෙයක් කියලා. ඒක ඊටාම කෙටි කාලයක දෙයක්. ඒ විතරක් නෙවෙයි සම්පත් තිබුණේ කියලා අපේ මානසික සුවේ වැඩි වීමක් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ බඩු බාණ්ඩ හුඟක් තිබුණොත් ලොකු වැටුපක් ලැබුවොත් ඥාතින් හුඟක් හිටියොත් සතුට වැඩි වෙනවා කියලා. නමුත් ඇත්තට මෙහෙම සතුට වැඩි වීමක් වෙන්නේ නැහැ. බඩමුට්ටු වැඩි වෙන වෙන්නේ. ඔව් තවත් සතුට තියෙන සතුටත් අඩු වෙන එක වෙන්නේ. මොකද ඒව සුද්ධ කරන්න ඕන, දූවිලි අයින් කරන්න ඕන. ඒතකොට ඊටත් වඩා කාලයක් යනවා, ඊටත් වඩා වෙනවා. ඔව්. ඉතින් ඇත්තට මේක තමයි යථාර්ථය. ඉතින් මේක තේරුම් ගන්න තමන් ඇත්තෙන්ම දකින්නවා තමන්ගේ ජීවිතයේ මේ බඩු බාණ්ඩ පරිහරණය කරන ගමම්ම ඊට වඩා මානසික සුවයක් කරා යන දෙයක් තියෙනවා කියලා හැඟීමකට යාපත් වෙනවා. එතකොට එතෙන්දී අනුපිළිවෙලින් බුදුහාඳුරෝ මේ මානසික සුවේ වැඩි වෙන ආකාරය සඳහන් කරනවා. මේක ඊටාම වැදගත් දෙයක්. අපේ ජීවිතයේ අපේ සතුට තීරණය කරන ප්‍රධානම කාරණය තමයි අපේ හිත කොයිතරම් දුරට පිරිසිදුවට තියනවාද කියන කාරණය. ඒ හිත අපිරිසුදු කරන කෙලෙස් ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. එකක් තමයි යමකට තියෙන දැඩි ආසාව. ඒ වගේම කෙනෙක් එක්ක තියෙන අමනාපය, ගැටීම. ඒ වගේම යමක් පිළිබඳව තියෙන අනවබෝධය. අපි ඒකට මෝහය කියලා කියනවා, නැත්නම් අවිද්‍යාව කියලා කියනවා. මෙන්න මේ ලෝභ, ద్వේස, මෝහ කියන තුන තමයි අපේ හිතේ සතුට පැහැර ගන්න ප්‍රධානම හේතුව. එනිසා බුදුදහමේ තියෙන ප්‍රධානතම අනුශාසනා සියල්ලක්ම ફોકસ කරලා තියෙන්නේ, ඉලක්ක කරලා තියෙන්නේ මෙන්න මේ තුන ටිකෙන් ටික අඩු වෙන ක්‍රමයට. එනිසා අපි ඇත්තටම සාර්ථකත්වයේ කියලා කියන්නේ දිනෙන් දින මෙන්න මේ තුන අඩු වුණාද වැඩි වුණාද කියන කාරණය මත. එනිසා මේක තේරුම් ගන්න තමන් හොඳට තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. සාමාන්‍ය ලෝකයේ අය විද්‍යාඥයන්ගේ ඉඳන් හැම දිනෙම කරන්නේ මොකද්ද? කැමරා දාගෙන, අන්වීක්ෂ දාගෙන බාහිරට හොඳට බලාගෙන ඉන්න බාහිර ලෝකේ. ඒකේ ඒගොල්ලන්ගේ රැකියාව. රැකියාවට ඉතින් අපි සමහර දිට ඔබත් ඒ වගේ දේවල් කරන ලෙඩ රෝග ගැන, රෝගීන් ගැන, ලෝකයේ ගැන, තියෙන ප්‍රවණතා ගැන, අලුත්ම සොයාගෙන ගැන ඔබ බාහිරට බලාගෙන ඉන්නේ ඒක හරි. ඒක ඔබ කරන් රැකියාවට. කියක් හරි උපය ගන්න. කැම ටිකයි ඇඳුම් ටිකයි ගන්න තමයි ඒක කරන්නේ. ඊට වඩා දෙයක් එකකින් කරන්න බෑ. නමුත් ජීවිතයේ નિયම සතුට ලබා ගන්න ඒ බාහිරට හරවලා තියෙන කැමරා ටික අනිත් පැත්තට හරවන්න ඕන. තමන්ගේ හිතට බලන්න ඕන. හිතට දැන් මොකද්ද වෙන්නේ කියලා ඇතුල් පැත්තට බලන්න. බාහිර මලක් දකිනකොට, පුද්ගලෙක් එනකොට, කෙනෙක් තමන්ට බනිනකොට, ලස්සන රූපයක් දකිනකොට තමන්ගේ හිතේ මේ පැත්තට වෙන්නේ මොකද්ද කියලා බලන්න තමන්. හරියට කණ්ණාඩිය ළඟට ගියා වගේ. කන්නාඩිය ළඟට ගිහිල්ලා අපේ පින්තූරය අපි දකිනකොටම, අපේ ඡායාව දකිනකොටම අපි කරන්නේ මේ පැත්තේ ලස්සන නම් හොඳයි ලස්සනයි කියලා බලනවා, අඩුපාඩුවක් තියෙනවා නම් කොණ්ඩේ පීර ගන්නවා, කෑලි බෑලි තියෙනවා ඒවා අයින් කරගන්නවා. ඒව තමයි අපි කන්නාඩිය ළඟට කරන්නේ. අන්න ඒ වගේ තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මය අහන්න අහන්න මොකද වෙන්නේ? අපි නිතරම බලනවා තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද. අර කන්නාඩිය ළඟදී රූපේ දිහා බැලුවා වගේ ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් බලන්නේ මොකද්ද? දැන් තමන්ගේ හිතේ තියෙන මොකද්ද? රාගයක්ද, ద్వේෂයක්ද, මෛත්‍රියක්ද? හිත සමාධිමත් වෙලාද? ඒක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. තමන්ගේ හිත ගැන නිතර තමන් සැලකිල්ලෙන් ඉන්නවා. ඒතකොට අන්නේ සැලකිල්ලෙන් ඉඳීමත් එක්කම ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ඉන්නේ පියවර ටික සකස් කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු අනුපිළිවෙලින් දේශනා කරනවා. ඒ අනුපිළිවෙල තමයි කෙටියෙන් සඳහන් වන්නේ දාන, සීල, භාවනා කියලා. එතකොට මෙන්න මේ පියවර ටික තමන් දැනගන්න ඕන, තමන්ට කොච්චර දුරක් මේ පියවර ටික යන්න පුළුවන්ද කියලා. එතකොට දැන් අපි ඊටාම සරල කාරණේ සඳහන් කරනවා. දැන් ඔබ හුඟක් දක්ෂයි නේ නේ. හොඳට ඉගෙන කියාගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. කොළඹ විශ්වවිද්‍යාලෙ නේද ගියේ? ඔව්. ඔව් කොළඹ විශ්වවිද්‍යාලෙ ඉතින් හොඳම විද්‍යා ශිෂ්‍යයා නේ නේ. හොඳයි ඔබ ඉහළම දක්ෂතාවයන් පෙන්නලා ආවේ හේදී. හරි ඔබ බලන්න ධර්මයේ ළඟත් ඔබට මම මේ කියන කාරණාත් එක්ක කොච්චර දුරට මාත්‍යක ඉදිරියට යන්න පුළුවන්ද කියලා. හොඳට සිහින් හිටියොත් කරන්න පුළුවන්. ධර්මය කියලා කියන්නේ ඇත්තෙන්ම සාගරය වගේ මහ මොහොත වගේ. මොහොත කියන්නේ ටිකෙන් ටික මොහොත ගැඹුරට යන්න. ඕනෑම පොඩි ළමයෙකුට උනත් කිසියම් දුරකට මොහොත යන්න පුළුවන්. පේනන්න බැරි කෙනෙකුට යන්න පුළුවන් තමන්ගේ නහය කරා විතරයි. නමුත් පේනන්න පුළුවන් කෙනෙකුට ඊට පහළත් යන්න පුළුවන්. ධර්මය කියන්නේ තන්නේ වගේ. යම් කිසි දුරකට අපට යන්න පුළුවන් ධර්මයේ. අපේ ප්‍රඥාව තියෙන ප්‍රමාණයට. හැබැයි ප්‍රඥාවත් එක්කම තවත් කාරණා ටිකකුත් යනවා. ඒ තමයි හොඳට ඇක්ටිව් ලිස්නින් කියන එක තියෙනවා. ඇටෙන්ෂන් එක තියෙනවා. ඒ වගේමයි අවංක බව කියන එක තියෙනවා. අවංක බව කියන එක ඊටාම වැදගත්. දැන් ওই කර්ණිමෙත් සූත්‍රයේ මුලින්ම තියෙන්නේ සක්කෝ උජෝජ සූජෝජ කියලා. ඒක සක්කෝ කියන්නේ දක්ෂ බව, skillfulness කියන එක. උජෝජ කියන්නේ honesty කියන එක. නැවතත් කියනවා සූජෝජ කියලා upright කියන එක. වඩාම ඍජු වෙන්න ඕන කියලා. මෙන්න මේ කරුණ ටික ඉතාම වැදගත්. එනිසා ඔබේ දක්ෂතාවයන් පෙන්වන්න තියෙන අවස්ථාව තමයි ධර්මයේ ළඟදී පෙන්වන්න තියෙන දක්ෂතාවය. ඔබට ඩිරෙක්ට් සුව කරන්න පුළුවන් එකක් දක්ෂතාවයක්. ඒ වගේම ඇතැම් විට ලොකු සල්ලි කර්මයක් කරලා කෙනෙකුගේ ලෙඩ සුව කරන්න පුළුවන්. අලුතෙන් බෙහෙතක් හොයාගන්න පුළුවන් රිසර්ච් එකක් කරලා. ඒකත් දක්ෂතාවයක් තමයි ලෝක මට්ටමට. නමුත් කෙනෙක්ගේ නියම දක්ෂතාවය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේට තමන්ගේ කෙලෙස් ඇති නොවන විදිහට තමන්ගේ හිත රැක ගන්න ක්‍රමය දන්න කෙනයි නියම දක්ෂය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා යුද්ධෙහිදී කෙනෙකුට සතුරන් 1000ක් පරාජය කරන්න පුළුවන්. තමන්ට විරුද්ධයි 1000ක් සටන් බිමේදී ජීවිතක්ෂයටපත් කරන්න පුළුවන්. හැබැයි මේපත් කරත් තමන් නියම දක්ෂයෙක් නෙවෙයි. තමන් නියම දක්ෂයෙක් වෙන්නේ තමන්ගේ හිත දමනය කරගත්තු කෙනා කියලා. හරි, හොඳයි එහෙනම්. හරි. අපි තවදුරටත් ධර්ම කරුණු ටික ටිකෙන් ටික පැහැදිලි කරනවා. හොඳයි, අපි මේ සාකච්ඡා කරමින් ආවේ බුදු දහමෙහි එන කරුණු ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. ඕනෑම කෙනෙකුට කිසියම් මට්ටමකින් ධර්මයේ තේරුම්ගෙන ඒකෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේකේ ආරම්භක පියවර දැන් අපි සඳහන් කළා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරමින් අපේ හිතේ තියෙන ලෝභ, ద్వේස, මෝහ ටිකෙන් ටික අඩු කරගන්න ක්‍රමය. ඒක පළවෙනි පියවර තමයි. බුදුහාම සඳහන් කරනවා යම්කිසි කෙනෙක් සතෙකුට යම්කිසි කෑම ටිකක් දෙනවා නම් ඒකත් කෙනෙකුට ආත්මභාව 100ක් සුගතිගාමි වෙන කුසලයක් කියලා. වෙන අකුසලියක් ඇතින් සිදුවෙලා නොතිබ්බොත් සතෙකුට කැම ටිකක් දුන්නත් ඒකත් බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙයක් කියලා. අපි මේක කොහොමද කරන්නේ? අපි කැම කාලා කැම කන වාදනය පිඟාන සිල්කේක ළඟ හොදනකොට අපට හිතන්න පුළුවන් නම් මේ ඉඳුල් ටික කොහේ හරි ගිහිල්ලා සතෙකුට ආහාරයක් වේවා කියලා. සමහර ඇතැම්මිට ඒ ඉඳුල් වාදන ටිකේ ඔක්කොම වතුර ටික එක වාදනයකට මුලින් හොදලා දාලා සමන් ගන්න කලින් ඒක ඇතැම්මිට වත්තේ මුල්ලකට කුහුඹින්න තැනකට ගිහිල්ලා දාන පරණ ගෙවල්වලයි තාමත් මෙහෙදි කරනා ඉන්නවා. එහෙම බැරි නැහැ, සමහර විට කරන්න පුළුවන් තැන් තියෙනවා. ඇත්තෙන්ම ඒක තමයි පළවෙනි පෙර. එහෙම බැරුණත් අපට අඩු ගන්න මේකේ කාණුව දිගේ යද්දී හරි සතෙක් මේක මාළුවෙක් හරි පණුවෙක් හරි අනුභව කරන්න කියලා හැඟීමෙන් ඒක දානවා නම් ඒකත් කුසලයක්. ඒකට පුළුවන් නේ කරන්නේ. බැරි නැන්නේ නේ. ඔන්න එක පින්කම. පළමුව පියර උතනින් පටන් ගන්න. ඉතින් ඕක කරන්න ගිහිල්ලා වැඩපාඩු වෙනවා කියලා එකක් නැහැ නේ. ඕක මතක තියාගත්තොත් උතනින් පටන් ගන්න පුළුවන්. හැබැයි මේක ආරම්භයක් විතරයි. ඒක විශ්වාසයෙන් කරුණායි මෛත්‍රියෙන් කරතරමට ඒක ආනිසංස වෙනවා. ඊළඟ දේ තමයි එහෙම ගිහිල්ලා ඊළඟට ඊට වඩා ආනිසංසදා යම් කෙනෙක් දුස්සීල මිනිස්සෙකුට කෑම වේලක් ආහාර පානයක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මන්තරන් දානෙහි ආනිසංස දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කෑම කන වෙලාවේ කෑම කද්දී අන්තිම බත් පිඬ කඩට ගන්න අවස්ථාවේ හරි කෙනෙක් ආවොතින් දෙන්න ඒ බත් පිඬ හරි දන් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ තරම් දාන ආනිසංස දන්නව නම් ඒ නිසානේ දැන් අපේ ලංකාවේ බෞද්ධ පරිසරය මත හැදිච්ච අය කෑම කනකොට ළඟම ගින්න කෙනාගෙනුත් අහනෝනේ මොනව හරි දෙනෝනේ සමහරටනේ. ඔව් අර ඒ පුරුද්ද තමයි දෙන්නේ. දැන් ස්වාමින් වහන්සේලා දානේ බෙදා ගත්තාම පින්න පාත ගියාම තවත් සාදු වෙනකොට බත් හැන්දක් හරි බෙදනවා ඒකි. එහෙම හොතෙත් පිනක් කරගන්නවා. එතකොට අපට යම්සි ප්‍රමාණයකට අපට දිනපතා බැරි වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මාසෙට සැරයක් හරි අපට යම්සි විදිහක මේ වගේ පරිත්‍යාගයක් අපට කරන්න පුළුවන් මිනිසියෙකුට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා දෙන්නට තමන්ගේ දෑතියම සලකනවා නම් ඒක බුදුහමෝ සැලකුවේ ගෙදර ඉඳගෙනම සුගතිගාමි වෙන පින්කමක් කියලා. ඉතින් ඒ පින්කම ඔබ නිතරම කරනවා. ඔබට ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. ඉන්නේ බුදුහමෝ දේශනා කරන සාමාන්‍ය මිනිසියෙකුට වඩා සිල්වත් කෙනෙකුට යමක් දානයක් දෙනවනම් ඒක ඊට වඩා ආනිසංසදායි කියලා. සිල්වත් මිනිසියෙකුට වඩා ධානය ලැබපු හිත සමාධිමත් වෙච්ච කෙනෙකුට දානයක් දෙනවනම් ඊටත් වඩා ආනිසංසදායි කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක්, සකදාගාමි වෙච්ච කෙනෙක් කියලා වහම පියවරෙන් පියවර ගිහිල්ලා රහතන් වහන්සේට දෙන එක ආනිසංස වැඩි. පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානයට වඩා ආනිසංස දායි. ඊට පස්ස සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුද්ගලිකව දානයක් පූජා කරනවා නම් ඒක ඊටත් වඩා ආනිසංස දායි කියලා. එහෙම කියන බුදුහාමුදුරුවෝ ඊළඟට සඳහන් කරනවා ඒ බුදුහාමුදුරන්ට දෙනට වඩා මහා සංඝරත්නය අරමුණු කරගෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි අපි යමක් සංඝසතුකට පූජා කරනවා නම් ඒ ඥාන සංසීතත් වඩා වැඩි කියලා. සාංගීපව දෙන දානීටත් වඩා අනිසංසදායි. ඊළඟට සඳහන් කරනවා ඊටත් වඩා අනිසංසදායි සතර දිගින් වඩින ස්වාමීන් වහන්සේලා උදෙසා ආවාසයක් පූජා කරන එක, කුටියක් පූජා කරන එක කියලා. ආවාස පූජා. ඊළඟට සඳහන් කරනවා ඊටත් වඩා අනිසංසදායි පංචශීලය රකින්න එක කියලා. පංචශීල රකින්නවා නම් අර සියලටම වඩා ආනිසංසය වැඩි කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා ඊටත් වඩා ආනිසංසදායි පින්කමක් තව තියෙනවා. ඒ මොකන්ද? ඒ තමයි මෛත්‍රී වැඩි වීම කියලා. මෛත්‍රී භාවනා. එක සුළු මොහොතක් එක තත්පරයක් යම් කිසි කෙනෙක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී සිතුවිල්ල වඩනවා නම් අර සියලුම පින්කම් වලට වඩා ආනිසංස වැඩි කියලා. කෙනසෙන් ජීවිතේ ලස්සන දකින්න කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න. අපේ ජීවිතයේ දිනපතාම හිත ගැටෙන අරමුණු හුඟා කෙනව ජීවිතේ. ඒ බොහෝ විට එන්නේ අනිත් පුද්ගලයන් පිටස්තරය කියලා අනිත් පුද්ගලයන්ගේ අඩුවක් දකිනකොටම අපේ හිතේ වෙරසක බවක් ඇති වෙනවා. වැඩ දෙයක් තබා කියන තුනේ බලන්න අපි පාරට යද්දී රෙඩ් ලයිට් එකක් පත්තු වෙනකොට උනත් නේ අපිට හිතේ නානේ තව පොඩ්ඩක් කලින් ආවන ඉක්මනට යන්න පුළුවන් නේද කියලා හිතෙන්නේ. ඈ නැත්තම් ඇතමිට මේ අර මේ yellow light එක පත්වෙද්දි ඉක්මනටම පා ගන්න හිතෙනවනේ. ඒක තමයි සාමාන්‍ය රතු ලයිට් එකට අපි කැමතිම නැහෙනි. කොහොම හරි පොඩ්ඩක් හරි හිතේ ගැටමක් ඇති වෙනවනේ එතෙන්දිනේ. අපි කොච්චර නැහැ කිව්වා. Tamante හිතෙනවා ඒ මොහොතේ හරි ඒක උනත් අවම කරගන්න පුළුවන් මෙතෙන්දී. කොහොමද අඩු කරගන්නේ? රතු ලයිට් එක පත්තු වෙනකොටම Tamante හිතන්න පුළුවන් නම් ඔබ මේ පැත්තට යද්දී අනිත් පැත්තෙන් ඇවිල්ලා බලන් ඉන්නේ ඔබේම දරුවේ අනිත් පැත්තෙන් බලාගෙන ඉන්නේ කියලා හිතුවොතින් කොහමද? ඔබ මේ පැත්ත යද්දී ඔබගේම දුව විභාගෙට යන්න අනිත් පැත්තෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියලා ඔබ හිතුවොත් ඔබ හැටම්මිට කොළපාට ලයිට් එක පත් වුණාට වඩා සතුටු වෙනවා අනේ දරුවට යන්න පුළුවන් රතු පාට එක පත් වෙලා දරුවෝ යවන්න කියලා. ඇතැම්මිට කොළපාට එක තිබෙද්දි වුණත් අනේ දරුවට යන්න කියලා තමන්ගේ වාහනේ විතර නම් තියෙන්නේ දරුවෝ යවන්න ඇතැම්මිටනේ. ඒකනේ ස්වභාවය. ඇත්තෙම මෙන්න මේ වගේ සිතුවිල්ල අපේ හිත ඇති කරගන්න පුළුවන් නම් රෙඩ් ලයිට් එක පේන හැම තැනදීම මෙහෙම හිතන්න පුළුවන් නම් ඇත්තෙම මේක තමයි යථාර්ථය. මේ ආත්මේ දරුවෝ නොවනට මීට කලින් ආත්ම භාවවල අපේම අම්මා තාත්තා වෙලා අපේම දරුවෝ වෙච්ච අය තමයි මේ අනිත් අය ලෝකේ. ඉතින් මෛත්‍රී භාවනා වැඩිවීමත් එක්කම මෙන්න මේ අදහස තමන්ගේ හිතේ වැඩෙන කොහේද? නිතර අනිත් කෙනෙක් දිහා බලන්නේ තමන්ගේම දරුවා දැස බලන ආකාරයෙන් තමයි බලන්නේ. මේකට කියන්නේ බ්‍රහ්ම විහරණයක් කියලා. මෛත්‍රිය කියන්නේ බ්‍රහ්ම විහරණයක්. බ්‍රහ්ම විහරණය කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවත් වෙන මෛත්‍රී ආහාරය කොටගෙන. එහෙම ඉන්න ඉන්න අපේ හිතේ තියෙන පීඩ අඩු වෙනවා. නිතරම තමන් අනිත් කෙනා ගැන හිතන්නේ. ප්‍රශ්නයක් වෙද්දි තමන්ට වාසි වෙන විදියට නෙවෙයි තමන් හිතන්නේ. අනිත් කෙනා දිහා බලලා තමන් හිතන්නේ. දැන් දරුවෙක් ඉන්නකොට මෙතන අපි කියමු බනහරි දරුවට නිින්ද ගියා කියලා. තමන්ට දුක ඇතැම්ල කේන්තියක් කියන්නේ අනේ දරුවට මහන්සි ඇති නේද? ඈ කෙනෙක් වාහනයක වේගෙන් යද්දී අපට හිතෙන අනේ යාට වාහනේ ප්‍රමාද වෙලා ඇති, ගමන ප්‍රමාද වෙලා ඇති, යාපෝට් එකට යන්න වෙන්නේ නැති. එහෙම හිතනවනේ. අපි හැම තැනදීම අපේ මනසට පීඩාවක් නොවන විදියට අපි මේ පුද්ගලයන් දකිනකොට ක්‍රියා කරනවා. පාරේ යද්දී, ප්‍රීවේ එක යද්දී අපි නිතරම හිතන අනිත් කෙනා ගැන, නිතර ඉස්සරහට තවත් කෙනෙකුට දාන්න අවස්ථාවක් Taman දෙන්න බලාගෙන ඉන්නේ. එහෙම දුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. තමන්ගේ ගමන ප්‍රමාද වෙන්නේ. එක වාහනයක් ඔබේ ලේන් එකට දානකොට වාහන දෙකක් එකත් එක තව එකක් අනිත් ලේන් එකට මාරු වෙනවා. බය වෙන්න එපා. ඔබට තවත් ඉක්මනට යන්න පුළුවන්. ඒ නිසා මේ සිතුවිලි නැති කර ගන්නව නම් අපේ හිතේ දිනදා කොච්චර පීඩණ අඩු වෙනවද? වාහනේ නැග්ග මොහොතේ පටන්ම මෛත්‍රී වඩන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. මේ ඔක්කොම මේ පාරේ සර්කල් එකේ ඉන්නේ මගේම දරුවෝ, මගේම සහෝදර සහෝදරියෝ, මට උදව් කරපු මගේ අම්මා තාත්තේ මේ වටේට මාත් එක්කම මේ ගමන යන්නේ කියලා හිතන්න. ඒ වගේමයි මේ පාරේ යන්නේ කවුද? ඇතැමිට ඔබ වැඩ කරන ස්ථානෙම වැඩ කරන අනිත් අය. ඇතැමිට ඔබ යන කඩේට බඩු වරන් යන ට්‍රක් එක මේ යන්නේ. ඇතැමිට ඔබේගේ ගෙදරම සුද්ධ කරන්න යන කෙනා තමයි මේ අනිත් වාහනේ යන්නේ. ඔබේ තාත්තට උදව් කරන්න යන වෛද්‍යවරයා හෙදිය තමයි මේ අනිත් වාහනේ යන්නේ. මේ ඔක්කොම යන්නේ කව කාටද මේ? මේ ඔබ වෙනුවෙන් මේ යන්නේ. ඇතැමිට රාත්‍රී කාලේ ඔබ වෙනුවෙන් කෑම උයපුව ඇතැමිට බේකරි වල වැඩ කරපු අය තමයි මේ යන්නේ රෑ නිදි මරලා. ඔබ උදේට මේ කෑම කාලේ යන්නේ ඒවා. ඔබට ඇතැමිට ඒගොල්ලන් හයියෙන් යනවා කියලා කේන්ති යනෝනේ. ඔබ වෙනුවෙන්ම මුළු රාත්‍රියක් නිදි මරලා මේ යන අය ඉන්නේ. ඉතින් මෙහෙම දකින්න පුළුවන් නම් අපට බලන්න දිට්ඨ ධම්ම වේදනී වශයෙන් අපේ මේ ජීවිතේම කොච්චර ප්‍රතිඵලයක් තියෙනවද Tamanට? දැන් අද අපට සතුට තියෙන්නේ අපේ ළඟම ඥාතීන් ටික දිනනකොට විතරයිනේ. නමුත් මේ විදියට බලන්න හුරු වෙනකොට කොහොමද අපේ දරුවන්ගේ සාර්ථකත්වය අපි අනිත් දරුවන්ගේ සාර්ථකත්වය විදිහට සැලකනවා. අනිත් දරුවන්ගේ සාර්ථකත්වය අපේ දරුවන්ගේ සාර්ථකත්වය විදිහට අපි ඊටාව මෛත්‍රී සාගතව ඊටාව මුදිතා ගුණයෙන් අපි ඒ දෙස බලනවා. එතකොට අද අපට දරුව දෙන්න අපේ දරුව දෙන්න දිනනකොට විතරයි සතුට තියෙන්නේ. නමුත් මේ මානසිකත්වය ඇති වෙනකොට අනිත් දරුවොත් දිනනකොට සතුට වෙනවා. සමහර අය අපි දන්නවා අපි හිතවත් සමහර අය ශ්‍රී ලංකාවේ ඉන්නවා. දැන් ওই පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතින් හරියට තරඟකාරී එකක් නේ. අනිත් දරුවෝ කොහොම හරි දරුවට වඩා ලකුණක් ගන්නනේ බලන්නේ. දැන් මම හිතවත් මමත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ මිත්‍රේ තමන්ගේ දරුවට ආශිර්වාද කරන්න මගෙන් හෝ මොකද්ද කරන්න ඕන විභාගෙට කියලා. දැන් මේ ගිය මාසේ ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වා. මම කිව්වා එයාට පුළුවන් නම් ඒ පන්ති ළමයි ඔක්කොමටම විභාගෙට යනකොට අවශ්‍ය පෑන් පැන්සල් ටික දෙන්න කියලා. කළු පෑන් දෙකයි, නිල් පෑන් දෙකයි, රතු පෑනයි, පැන්සලයි, මකන කෑල්ලයි, කටර එකයි, අඩි රූලයි. ළමයි පන්තිය 50ක් ඉන්නවා. මං කිව්වා ළමයි 50 දෙනාටම මෙහෙම දෙන්න කියලා, ඔබගේ දරුවගේ අතින්ම දෙන්න කියලා කිව්වා. ඒක තමයි දරුවට කරන්න ඕන ලොකුම ආශිර්වාදය කියලා. මම ඒක කියලා දවස් දෙකක් ගියේ නැහැ. ඒ විදිහටම බඩු ගෙනලා පාර්සල් කරලා ළමයාගේ අතින්ම දුන්නා. මේ දීපු කෙනා කවුද? ඔබට ඇතැමිට බෞද්ධ කෙනෙක් කියලානේ. බෞද්ධ කෙනෙක් නෙවෙයි. එයා නමුත් නිතරම තමන්ගේ දරුවගේ විතරක් නෙවෙයි, ඒ දරුවගේ වයසින් අනිත් හැම දෙනාටම උදව් කරනවා. එයාගේ යටතේ සේවකයන් 50ක් විතර වැඩ කරන එයාගේ වැඩපළේ. ඒ වැඩ කරන්නේ හුඟක් එයාගේ ආගමේවත් එයාගේ ජාතියේවත් නෙවෙයි, වෙන ජාතික අය. ඒ වැඩ කරන හැම දෙනාටම මෙයා තුන් වේලටම කෑම දෙනවා. සබන් කැටි ඉඳන් සියලුම දේවල් දෙනවා. අවුරුද්ද අප්‍රේල් මාසෙට වැටුපු වගේ දෙගුණයක් දෙනවා අවුරුද්දකට එක්ක. 25000යි වැටුප නම් තවත් 25000ක් අතින් දෙනවා මේ අවුරුද්ද ගත කරන්න කියලා. මෙයා කියන්නේ මේ ධනිය ලැබලා මං සතුටෙන් ඉන්න වගේ මේ ඇත් සතුටෙන් ඉන්නවා. මේ ධනිය මට ලැබෙන්න මගේ දරුවෝ විතර සතුටෙන් තියාගන්න නෙවෙයි. අනිත් පැයට සතුටෙන් ඉන්නේ මට මෙච්චර ධනිය හම්බෙන්න. එතකොට එයා අනිත්‍යය දිනනකොට එයා සතුට වෙනවා. මෙන්න මේක තමයි මෛත්‍රිය කියනවා කියන එක කරන එක ඇස් දෙක පියාගෙන සීල සත්වෝ සුවපත් වේවා කියලා කියන එක විතරක් නෙවෙයි. ඒ කියන දේ තමන් ප්‍රායෝගික ජීවිතයේදී කරනවා. අන්න එහෙම කරනකොට තමයි ඒ තමන් වඩන මෛත්‍රිය ආනිසංසය වැඩි වෙන්නේ. ඒ නිසා දැන් අර ළමයට දැන් අර විදියට මානසිකත්වයේ හුරුුණාට පස්සේ දැන් තමන්ගේ ළමයේ පාස් වුණා සතුටු වෙනවා, වෙන ළමයේ පාස් වුණා සතුටු වෙනවා. එයාට මං කිව්වේ හොඳට දරුවට මහන්සි වෙන උදව් කරන්න, දරුවට උනන්දු කරවන්න, හැබැයි දරුවට කියන්න සමත් වුණොත් හොඳයි ඔයා. නමුත් ඔයා ලැබෙන ලකුණු ටිකෙන් අපි ඔයාට සතුටු වෙන ඔයා ගැන ගැටලුවක් නැහැ කියලා කියන්න කියලා. එතකොට එයා ඇත්තෙම විභාගයෙන් නියමිත ලකුණු ටික ගන්න බැරි වුණත් එයා එතනින් අසාර්ථක වෙන්නේ නැහැ එයා. එතන නැතුණත් ඊළඟ පියවරේදී එයා සාර්ථක වෙනවා. ඇතැම් විට ශිෂ්‍යත් විභාගයේ සමත් වෙච්ච කෙනාට වඩා අවුරුදු 15 18 20 යදි මේ ළමයි ඉදිරියට ඇවිල්ලා. ඒ නිසා එක තැනක විභාගයක් සාර්ථක සමත් වීම විතරක් නෙවෙයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ජීවිතේ තම හුඟක් යන දුර ගමනක් තියෙනවා. ඒ ඔක්කොම ගමනේ අවසාන සාර්ථකත්වය කියන්නේ මේ මහන්සි වෙන විභාගයට මහන්සි වෙන විතරක් නෙවෙයි. අර කරන පින්කම් යුතුයකම් ඔක්කොම ටික එකතුෙන් තමයි අවසාන රිසල්ට් එක දෙන්නේ. මේ මහන්සියෙන් වැඩ කරන එක 120ක් 25ක් විතරයි. ඇතැම් විට ඒ විභාගේ පාස් වෙන්න බැරි වෙච්ච කෙනා අර ගුණ දහම් තිබිච්ච කෙනා ඇතැම් විට මෙයා පාසල ඇතැම්ට උපාධියක් ගන්න පුළුවන් වෙනත් කෙනෙක් ඒ උපාධිය මාසික ලබන වැටුපට වඩා වැටුපක් ගන්නවා මේ ගුණ දහම් ටිකත් එක්ක ආපු කෙනා. අවසානයේදී වැඩිපුර සතුටෙන් ඉන්නේ අර ගුණ දහම් ටිකත් එක්ක ආපු කෙනා. ඒ නිසා මේ මෛත්‍රී වැඩීම මේ වගේ අනිසංසදායි දෙයක්. මෛත්‍රී දිනු කරන කෙනාගේ ළඟ මෛත්‍රී විතරක් නෙවෙයි යැලඟ මුදිතා ගුණය තියෙනවා. මුදිතා කියන්නේ අනිත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා යා. තමන්ගේ දරුවෙක් දිනු වෙනා වගේම අනිත් දරුවා දිනු වෙනකොටත් යා සතුට වෙනවා. මේකට කියන්නේ මුදිතා ගුණය කියලා. ඒ වගේම කරුණාව. වෙනත් කෙනෙක් දුකට පත්වෙලිනෙද්දී කොහොම හරි ඒ කෙනා ගොඩ ගන්න ඕන කියන හැඟීමෙන් උදව් කරනවා. කරුණාව කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කෑම ටිකක් දෙන එක, ඇඳුමක් දෙන එක තමයි සාමාන්‍ය කරුණාව කියන්නේ. නමුත් බෞද්ධයන් හැටියට අපි කරුණාව කියන්නේ මොකද්ද? අපි කරුණාව ඉහිලීම පෙන්වන්නේ කොහොමද කෙනෙකුට? ධර්මයෙන් උදව් කරනවා. එයාගේ හිත දියුණු කරලා එයාට මනස දියුණු වෙන්න උදව්වක් කරනවා. කෙනෙකුට කෑමක් දුන්නොත් ඒකේ ප්‍රයෝජනේ දවස් 2යි. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒකේ ප්‍රයෝජන අවුරුද්දේ 2යි. කෙනෙකුට රැකියාවක් අරන් දුන්නොත් ඒකේ ප්‍රයෝජන විස්රාම යනකම් විතරයි. කෙනෙකුට ගියක් හදලා දුන්නොත් ඒක ජීවත් වෙනකම් විතරයි. හැබැයි කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කරා කියලා කියන කොහොමද? එයාගේ ඕසස්රි ආත්මව ගානකටම අපි පිළිහිට වෙනවා ඒක. ඒ නිසා අපි මුලින් ඉඳන්ම සඳහන් කරපු කාරණේ තමයි බෞද්ධයන් කියන්නේ මේ පොඩි තැනක් බලන කෙනෙක් නෙවෙයි. ඊට වඩා පුළුල් පරාසයක ඉඳගෙන ලෝකෙට පිළිහිට වෙන කෙනෙක්. තමන්ගේ ජීවිතයටත් හුඟක් වැඩ ගන්න කෙනෙක්. ඒ නිසා මෛත්‍රී භාවනා වැඩි වීම තමයි තමන්ගේ මානසික සුවය කරා යන ගමන් මගේ පළවෙනි පියවර. අර දන් දීමෙන් පටන් ගත්ත ප්‍රාථමික එක ස්ථාවර වෙන අවස්ථාවක් තමයි මෛත්‍රී වැඩි වීම කියලා කියන්නේ. ඒ නිසා මෛත්‍රී භාවනාව නොවැඩනවා නම් යම් කිසි කෙනෙක් වඩන්නේ නැත්නම් ඒක නා තමන් ඇත්තටම තමන්ගේ මානසික සතුට ලැබෙන වැඩ පිළිවෙල තාම ආරම්භ කළා නැහැ. ජීවිතේ ලස්සන දකින්න තාම අහුරු වෙලා නැහැ. ජීවිතේ සතුට දැන් ලබන ප්‍රමාණයට වඩා 10 ගුණයකින් විතර වැඩි වෙනවා මේ මෛත්‍රී වැඩිමත් එක්ක. ඒ නිසා අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා පුහුණු කරමු. අපි අනුශාසනා කරන වගේම පොඩි වේලාවක් අපි කවුරුත් පහසු ඉරියාවක ඉඳගෙන අපි මෛත්‍රී භාවනා වඩමු. හොඳයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනුව අපේ මානසික සුවය වැඩි දියුණු කරගැනීමේ ක්‍රමාතුරින් බුදුහාඳුර දේශනා කරපු ප්‍රධානතම දෙයක් තමයි තමන්ට තමන් වටා පිටා ඉන්න අනිත් අයටත් මෛත්‍රිය පැතිරවීම, මෛත්‍රිය දියුණු කිරීම, අපි හැම දිනෙකම තම තමන්ට කැමති වගේම අනිත් හැම දිනෙකමත් තමගේ සාර්ථකත්වයට, තමගේ යහපතට, තමගේ නිරෝගී භාවයට කැමති. ඒ නිසායි හැම දිනෙක වෙතම අපි මෙත් සිතින් සෙත් පතනටයි සූදානම් වන්නේ. ඒ නිසා මුලින් තමන්ට මෛත්‍රිය වඩලා ඊළඟට තමගේ නිවසේ ඉන්න අයටත් මේ තමන්ගේ නගරේ, තමන් ඉන්න කවුන්ටියේ, ස්ටේට් එකේ, රටේ, කොන්ටිනන්ට් එකේ, මේ Earth එකේ, solar system එකේ, universe එකේ මේ හැම තැනම ඉන්න සත්වයන් කෙරෙහි අපි ටිකෙන් ටික මෛත්‍රිය වඩනටයි සූදානම් වෙන්නේ. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම මෙම නිවසේ සිටින සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නගරයේ සිටින සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම කවුන්ටියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා.

මේ මුළු ලෝකයේ සිටින සියලුම සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දිනාගේම දිනුව මා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකයේ සිටින සියලුම සත්වයන් අතීත භවයන්හි මගේ දෙමව්පියන්ව, මගේ ගුරුවරුන්ව, මගේ සහෝදර සහෝදරියන්, ඥාතීන්, දරුවන් වෙලා ඉඳලා මගේම ඥාතීන්, මගේම හිතතුන් වෙලා මට උපකාර කළ අයයි මේ මුළු විශ්වයේම ඉන්නේ. ඒ නිසා සියලු සත්‍යයන් මගේම දරුවන්සේ දකිමින් මම ඒ හැම දිනාටම මගේ මෙත්සිත පතුරවනවා. ඒ හැම දිනාගේම දුකේදී මගේ දරුවන්සේ දකිමින් ඒ අය දුකෙන් මුදවාලීමට මා කටයුතු කරනවා. ලෝවැසි සියලු දෙනාගේම දරුවන් මගේම දරුවන්සේ දකිමින් ඒ අයගේ දියුණුවේදී, සාර්ථකත්වයේදී, මගේ දරුවන්ගේ සාර්ථකත්වයේදී සතුටු වෙන්නාසේ මුළු හදවතින්ම මා සතුටු වෙනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝවැසි සත්‍යයන්ට මෙත් වැඩීමෙන් මා ජනිත කරගත් හා වූ මෛත්‍රී භාවනාවේ අනුසසින් මගේ ආදරණීය දෙමව්පියන් නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් මට උපස්ථාන කරන්නට, මගේ දියුණුව දකින්නට තව බොහෝ කාලයක් ඒ අය නිදුක්ව නිරෝගීව වෙසෙත්වායි මා ඒ අයට මෙත් සිතින් සෙත් පතනවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අප මේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේන මූලික කරුණු ටික. අපේ මානසික සතුට දිනු වෙන විදියට, ඒ වගේම දැනට අපේ හිතේ යම්කිසි විදියක මානසික පීඩාවන්, අසහනයන් තියෙනවා නම් ඒව දුරු කරගන්නේ කොහොමද කියන එක යටතේ අපි තාම ප්‍රායෝගිකව කරුණු ටිකක් මේ පුහුණු කළේ. ඔබ ඇතැමිට අහලා ඇති, පසුගිය අවුරුදු 40-50 තිස්සේම විශේෂයෙන් මනෝවෛද්‍ය විශේෂඥයන් පුද්ගලයන්ගේ මානසික ගැටලු निराකරණය කිරීම සඳහා නොයෙක් විදිහේ පරීක්ෂණ කළා, රිසර්ච් කළා, එක්ස්පෙරිමන්ට්ස් කළා. ඒ බොහෝ දෙනෙක් තමන්ගේ ක්ලයන්ට්ස් ලට අනුමත කරන, රෙකමෙන්ඩ් කරන කාරණා දෙකක් තියෙනවා. බටහිර වේවා පෙරදිග කුමන රටක මනෝවෛද්‍යවරයෙක් පරීක්ෂණ කළා යම්කිසි කෙනෙකුගේ හිතේ තියෙන ස්ට්‍රෙස්, ඇන්සයිටි, ඒ වගේම ෆෝබියා, මේ බොහෝ මානසික ආතතියන් වලින්, පීඩාවලින් දුර වෙන්න ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් අනුමත කරන කාරණා දෙකක් තියෙනවා. ඔබ ඒ රිසර්චර්ස් එහෙම කියවුවොතින්, පේපර්ස් කියවුවොතින් ඔබට තේරෙයි. එන් එකක් තමයි ලවින් කයිනස් කියන එක. මෛත්‍රී භාවනා කියන එක. එතකොට මේ වෛද්‍යවරු මේට අවුරුදු 40කට 50කට තිස්සේ මේ කරන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට කලින් කිව්වේ. යම් තන් සම්සං පදං අභිසමෙච්ච යන්තං සන්තම් පදං අභිසමෙච්ච කියලා කරණීයමිත සූත්‍රය කියන්නේ යම් කිසි කෙනෙක් මානසික සෝයක් ශාන්තියක් කැමති නම් ඒ කෙනා වඩන්න ඕන දේ තමයි සම්බේ සත්තා බවන්ත සුගතත්තා කියන. අපේ මේ කරණීයමිත සූත්‍රයේ තියෙන කාරණීම තමයි කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒ පළවෙනි කාරණේ තමයි මෛත්‍රී වැඩිම කියන එක. ඒ නිසා අපිට gedare ඉඳලා විනාඩි 2කින් පටන් ගන්න මේක. ලොකු කාලයක් නෙවෙයි. විනාඩි 2කින් පටන් ගන්න පුළුවන්. තමන්ට මුලදී තමන්ට පහසු සරල ඉරියව්වක ඉන්න හැබැයි ටිකෙන් ටික පුළුවන් නම් තමන් එරමිනිය ගොතාගෙන හරි ඉරියව්වක් හදාගන්න තමන් පුළුවන් වෙන කරන්න. බැරි නෑ. මුලදී විනාඩි 2ක් ඉන්න. 2ක් ඉඳලා නැගිටින්න කමන්නේ. 2ක් ඉඳලා සතියක් විතර විනාඩි 2 2 කරන්න. ඊට පස්සේ ඊළඟ සතියේ විනාඩි 4ක් කරන්න. ඊට පස්සේ විනාඩි 7ක් විතර කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් පුළුවන් වාඩි වෙලා. එතකොට ඒ වාඩි වෙලා කරන්නට අමතරව තමන් හිතා ගන්න වැඩට යනකොට තමන් මෙන්න මෙතන ඉඳන් ඈ ගේට්ටු ළඟ ඉඳලා මං අහවල් තැනට යනකම් මෛත්‍රී වඩමින් යන්නේ. එනකොටත් හිතන මං එතනින් පිටත් වෙච්ච තැන ඉඳලා මෙතෙන්ට එනකම් මම හිතින් හැමදෙනා කිරේ මෛත්‍රී වඩමින් යන්නේ කියලා කල්පනා කරමින් යන්න. මගෙදි කැඩෙන්න පුළුවන් නමුත් ටික ටික දිනු කරා. එහෙම දිනු කරන එක තමන්ට එන්නෙන්නම තමන්ගේ එක කුසලයක් බවට පත් වෙලා තමන්ට එකාතකින් කායික නිරෝගී භාවය ලැබෙනවා, හොඳ මිත්‍රයන් ලැබෙනවා, එන්නෙන්නම මානසික සුවේ වැඩි වෙනවා. තමන්ගේ වැඩ කටයුතු පොඩ්ඩක්වත් අතපසු වෙන්නේ නැහැ, බාධා වෙන්නේ නැහැ. තමන්ට එහෙම වැඩ කටයුතු වලට කාලය මදි කියලා හිතෙනවා නම් තමන්ටම තේරෙන වෙනම වෙනදට වඩා පැය භාගයක් කලින් අවදි වෙනවා. ඒ වගේම නිදියන පැත්තේ තව පැය භාගයක් ඉඳලා නිදිය ගන්න. එතකොට පැයක් ලැබෙනවා තව. එතකොට ලෝකයෙන් වාක් වැඩ කරන අය මෙහෙම තමයි කාලය හොයාගන්නේ. මොකද ඇත්තමටම කියනවා නම් නිින්ද කියන එක අවශ්‍ය වෙන්නේ අපේ හිතේ කෙලෙස් තියෙන ප්‍රමාණයට. කෙලෙස් වැඩි වෙන නිින්දත් වැඩි වෙනවා. කෙලෙස් අඩු වෙන නිින්ද අඩු වෙලා පැය දෙක කරා අඩු කරගන්න පුළුවන්. රහත් භාවයට පත් වුණාට පස්සේ ඇතැම් දෙක දිගට දින 7 එකම භාවනා ඉරියව් ඉඳගෙන භාවනාවම ශාරීරික සුවතාවයට නිින්ද හැටියට පාවිච්චි කරනවා. හැබැයි නිදියන්නේ නැහැ. ඒක හුඟා සතිමත් වෙන එකක්. නමුත් ඊට කලින් අපිට මේ මට්ටම ඉඳලා ටිකෙන් ටික අපිට මේක ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක්. දිනු කරන්න පුළුවන් දෙයක්. එතකොට මේක කරන්න Tamanටම ජීවිතේ ලොකු වෙනසක් එනවා. හැබැයි ඉතින් දවස් දෙකක් නම් කළේ විතරක් මදි. මේ කඩුම ගානේ Taman මාස 6ක්වත් කරනකොට තමන්ගේ ජීවිතවල වෙනස තමන්ටම දැක ගන්න පුළුවන්. එතකොට අපි මේ සාකච්ඡා කළේ අර gedara තමන් කෑම කාලා භාජනේ හොදන තැන ඉඳලා මෛත්‍රී භාවනා කරන තැන දක්වා කරුණු ටික තමයි අද සාකච්ඡා කරේ. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ. තව ටිකක් තියෙන සාකච්ඡා කරන්න. මොකද අපි හිතනවා ඔබ ඊට වඩා බුද්ධිමත් කියලා, ඊට වඩා වාසනාවන්තය කියලා, ඊට වඩා පින්වත් කියලා. ඒ නිසා අපට මෛත්‍රී භාවනා විතරක් කියලා යන අයිතියක් නැහැ. ඊට වඩා පණිවිඩයක් දෙන්න වෙනවා අපට. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙත් හිටියා මෛත්‍රී භාවනාදී භාවනා දියුණු කරලා හුඟ කලකට හිත සමාධිමත් කරපු අය හිටියා. දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි අය හිත සමාධිමත් කළා. හිතේ රාගය ද්වේෂය විතරක් නෙවෙයි තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණව බොහෝ කාලකට දුරු කරපු අය හිටියා. කොච්චර කාලයකටද? දවසකටද? සතියකටද? අවුරුද්දකටද? අවුරුදු 100කටද? නැහැ. මහා කාලප 84,000කට. මහා කාලප 84,000කට මේ පංච නීවරණ නොයන විදියට හිත දියුණු කරපු අය හිටියා. මහා කාලප 500ක් කියන්නේ මහා කාලප 84,000ක් කියන්නේ අතිශය දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේලා එක දිගට පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. එක බුදුරජාණන් වහන්සේගේ කාලෙක ඉඳන් අනිත් බුදුරජාණන් වහන්සේගේ කාලෙට ගත්තත් අවුරුදු ට්‍රිලියන වලින්වත් ගණන් කළ ඉවර කරන්න බෑ. ඊතරම් අති දීර්ඝ කාලයක් එක බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ස්පේස් එක. ඉතින් අර තරම් කියනකොට ඔබට හිතා ගන්න පුළුවන්. එතකොට එච්චර කාලයකට නීවරණ දුරු කළත්, හිත සමාධිමත් කළත් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලෙක ඒ අයව සාර්ථක අය විදියට සැලකුවේ නැහැ. ඇයි ඒකට හේතුව? ඊටත් වඩා ඉදිරි පියවරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේක තමයි බුදුහාමුදුරුවර අර කෝමින්ට සතුන්ට ආහාර දෙන තැන ඉඳන් අපි කියවන ඉහෙළම පින මෛත්‍රී වැඩීම කියලා. ඊට පස්සේ එතනින් අවසන් වෙලා නැහැ. ඊට පස්සේ කියනවා මෛත්‍රිය වැඩීමට වඩා අනිසංසදායි එක අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩීම කියලා. මොකද්ද? අනිත්‍ය සංඥාව වැඩීම. ඒ නිසා අපේ අම්මා තාත්තාත් එක්ක දරුවෝ ඉන්න කාලේ වඩන්න තියෙන ඉහළම පින තමයි කුසලයේ තමයි අනිත්‍ය සංඥා වැඩීම. ඔබ මේ මොහොතේ එක විනාඩියක් අනිත්‍ය සංඥා වැඩුවොත් ඒකේ කුසලය ඔබට විතරක් නෙවෙයි ඔබේ අම්මා තාත්තා දෙන්නට ඔබ අවුරුදු 100ක් සැලකුවට වඩා අනිසංසදායි. ඒක තව ආත්ම භව 100 ගානකට ඒ අයට දීපු ක්‍රෙඩිට් කාඩ් එක. ඔක්කොම දෙයක් ගන්නම් මේ තාත්තේ කියලා ඔන්න ආත්ම භව 100කටම ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නට දුන්නා වගේ. ඒ නිසා එක විනාඩියක් අනිත්‍ය සංඥාව හැබැයි හරියට තේරුම් අරන් වඩන්නට ඕන. ඊට කලින් අපි බලමු අනිත්‍යතාවය සහ අනිත්‍යතාවයට විරුද්ධ අනිත් පදේ මොකක්ද කියලා. ඒ කියන්නේ අවිද්‍යාව, මෝහය කියන එක තමයි දැන් අපි ඉන්න ස්වභාවය. එතකොට ඒ ස්වභාවයට විරුද්ධව හිතන එක තමයි ඊට අනිත් පැත්තෙන් පොසිටිව් විදිහට හිතන එක තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට දැන්වන ස්වභාවය ගැන තේරුම් ගැනීම. දැන් අපට හිතන වැදැම්මිට ඇත්තැම්මට අපි හොඳටම අපේ ජීවිතේ වෙන මොකද්ද කියලා දන්නවා කියලානේ. අපි හුඟා බුද්ධිමත්, අපි හුඟා ඉගෙනගත්තු කෙනෙක්. ඒ නිසා අපි හොඳට දන්නවා කියලා හිතන් ඉන්නේනේ. මම උදාහරණයක් කියන්නම්. ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක ගැන හිතන බලන්න දැන් ඔබ. ෆ්‍රිජ් එක ගැන, කුසියේ තියෙන ෆ්‍රිජ් එක ගැන හිතන බලන්න. හිතනකොට ඔබට දැන් ෆ්‍රිජ් එක මතක් වෙනව නේ. ඒ මතක් වෙන ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙලාද තියෙන ඕෆ් වෙලාද? ඔබට දැන් හිතන එකේ. නෑ නෑ. දැන් හිතන එකේ. දැන් පේන එකේ. දැන් ඔබ බලනවා නේද ෆ්‍රිජ් එක? ඒ බලන ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙලාද ඕෆ් වෙලාද? පත් වෙමින් තියෙනනේ. දැන් මම අහපු නිසා නේ ඕෆ් වෙලයි කියලා. ඇත්තටම ඔබ ඒ ඔබට ෆ්‍රිජ් එක මතක් වෙනකොට නිතරම මතක් වෙන ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එක නේ. එතකොට එහෙම මතක් වෙනකොට ඒ වෙලාවේ ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙමින්ද තියෙන්නේ? පත් වෙමින් නෙවෙයි තියෙන්නේ. ඔබ ඇත්තටම කවදාද හිතලා තියෙද එහෙම? මිට කලින්. නෑ නේ නේ. ඔබට මතක් වෙන ඔබ අර අන්තිමට දැකපු එක එක ස්ටෙප්ස් වල එක එක තට්ටු වල තියෙමිච්ච අර කැම ටිකත් එක්ක පළතුරු ටිකත් එක්ක අර ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එක තමයි ඔබට පේන්නේ. එතකොට ඒ පේන එක ඇත්තටම ඔබ සත්‍ය දේ ඔබ දැන් දකින්නේ හිතන්නේ. නෑ නේ නේ. ඒ දේම තමයි ඔබේ දරුව ගැන දැන් හිතන කොටත් වෙන්නේ. දැන් දරුව ගැන කල්පනා කරනකොටම ඔබට වෙන්නේ ඔබ දකින්නේ අර අන්තිමටම දරුව ඇඳන් හිටිය ඇඳුමයි, කොණ්ඩේ පිරලා හිටිය විදියයි, කතා කරපු විදියයි, ඒ ටික තමයි මතක් වෙන්නේ. දැන් එහෙම නැතුව වෙන දෙයක් ඔබට ඕනම් නිර්මාණය කළා හිතන්න පුළුවන්. ආ දැන් රෑ නිසා දැන් පාඩම් කරන්න වෙති කියලා හිතන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්නේ ඇත්තටම දැන් තියෙන දේ නෙවෙයි. ඔබ කලින් තිමිච්ච දේ ඔබේ හිතේම නිර්මාණය කළ හිතන දෙයක් තමයි දැන් හිතන්නේ. ඒ දේ ඇත්තටම යථාර්ථය දේ නෙවෙයි. ඒ වගේම ඔබ වැඩට යන ස්ථානය ගැන හිතන බලන්න දැන්. හිතනකොටම පේන්නේ අර වැඩ කරන අනිත් අය ටිකනේ පේන්නේ. දැන් ඒ කවුරුවත් එතන ඒ ඔක්කොමයි ගෙදර දැන් කාර්යාලේ වහලා ලයිටුත් ඔෆ් කළා තැමිට. ඔහරේ නම් තැමිට වැඩ කරනවා ඇති. නමුත් අර ඔබ හිතන කට්ටිය නෙවෙයි එතන දැන් ඉන්නේ. එතකොට මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකම තවත් ගැඹුරින් බලන්න ඔබට කවුරු හරි බැනපු කෙනෙක් බලන්න මතක් කරගන්න ඔබ අමනාප කෙනෙක් මතක් කරලා බලන්න. එහෙම අයනක් නැතුව ඇති. සමහරට එහෙම කෙනෙක් අපි ගමු හිටපු පොඩි කාලයක් හිටපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ හරි බැනපු කෙනෙක් හරි කරදරයක් කරපු කෙනෙක් හරි මතක් කරා. ඒ මතක් කරනකොටම අපට හිතෙන්නේ ඒ අතීතයේ පුද්ගලයා කරපු දේවල් ටික තමයි මතක් වෙන්නේ. මතක් වෙනකොටම ඊට අනුව මේ පැත්තේ අභ්‍යන්තර තමන්ගේ ශරීරය වෙනස් වෙනවා. අමනාප වෙච්ච කෙනෙක් නම් ඊට අනුව මේ පැත්තේ අමනාපයට අදාළව තමන්ගේ ඇස කනනසාද ඉන්ද්‍රිය ටික සකස් වෙනවා. ඒක රාගය ඇති වෙන අරමුණක් නම් ඊට අනුව රාගයක විදියට මේ පැත්තේ වෙනස් වෙනවා. එතකොට එහෙම හිතුවත් අපි ඇත්තටම අපි හිතන්නේ ඒ දැන් තියෙන දේ නෙවෙයි. එහෙනම් අපි මොකද හිතන්නේ? දැන් හිතන්නේ ඒ අතීතයේ සිදුවෙච්ච නිරුද්ධ වෙච්ච දේ තමන්ගේ මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදියට තමන්ගේ හිතෙන් හිතන දේ දැන් තියෙනවා. ඒක අවිද්‍යාවේ එක ලක්ෂණය. ඒක ඊටාම සරල කාරණයක්. ඒ විතරක් නෙවෙයි, දැන් අපට මේ බාහිර මලක් හරි මේ දෙයක් හරි පේනකොටම අපට මොකද හිතෙන්නේ? මේ බාහිර පේන මල, මේ තියෙන මල මේ මට පේන්නේ කියලා හිතෙන්නේ. ඇත්තටම තියෙන මල තමයි පේන්නේ. ඒක හරි, ඒක අතකින්, ඒක සම්මුති සත්‍යයක අනුව හරි, කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරි. හැබැයි ඒ සත්‍යයේ ඉන්නකම් ඔබට දුකෙන් නිදහස් වෙන්න නම් බෑ. දුකෙන් නිදහස් වෙන නම් ඒක ඇත්තට මේකට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නවා. දැන් මේ මොහොතේදී වෙන්නේ ඇත්තටම මේ ඇසෙන් මේ වර්ණ රූපය විතරයි දෙන්නේ. ඒක එතනම නිරුද්ධ වෙනවා. අනිත් පැත්තෙන් මනින්ද්‍රියෙන් ඒකට අදාළ සංඥා වේදනා ටික මනසින් මෙනෙහි කළා තමයි මේක මලක් කියලා මේක අල්ලන්නේ යන්නේ. අල්ලන්නේ යනකොට මොකද හම්බෙන්නේ? ඒ දැකපු මල නෙවෙයි අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද්ද? අහුවෙන්නේ මේ සතර මහා භූත රූප ටිකක් තමයි අහුවෙන්නේ. ඇහෙන් දකින මල ඇහැට විතරයි. සුවඳෙන් ගන්න මල නහයට විතරයි. ඒ දේ අනිත් ඉන්ද්‍රියකින් ගන්න යනකොට අපට බාහිර ලෝකේ හම්බෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර හම්බෙන්නේ. මල කියලා නිර්මාණය කරගත්තේ අපේ පැත්ත. මේ මලේ කතාවම තමයි දරුවගේ කතාවක්. තමන් ආදරය කරනම ඥාතියෙක් බලන්න. ආ මගේ මේ අහවලා කියලා අපි කියනවා. කියලා එයා අල්ලන්නේ යනවා. අල්ල එයා ගෑඟට අත තියෙනකොට මොකද අහුවෙන්නේ? අහුවෙන්නේ ඔහමත් එක තියෙන මේ සතර මහා භූතර පහුවෙන්නේ. බලන්න ඒ කෙනාම ඔබ දැකලා තියෙන ඔබේ ඥාතීන් හිත විසුරන් මිය යන ආකාරය. ඔබ ඇස් දෙක ඉදිරිපිටදීම සමහර අය මරණයටපත් වෙලා තිනේ. එයා ජීවත් වෙලා ඉන්නකම් අපි හිතන්නේ ආ මේ හවලයි ඉන්නේ කියලා. හැබැයි ආ මරණයට පස්සේ මොකද හිතන්නේ? එයාගේ ෆිසිකල් බොඩි එකේ හැමම තියෙනවා. අපි ඊට පස්සේ කියනවා මෙයා නැහැ කියලා. එහෙනම් අපි මෙතෙක් කලක් එයා කියලා හිතාගෙන හිටියේ මොකටද? අපි මේ ෆිසිකල් බොඩි එකට තමයි එයා කියලා හිතන් හිටියේ. ඇත්තට මේකද? ඒක නෙවෙයි ඇත්තෙන්ම. අපි මේ ඇසෙන් ගත්තු එක මේ මගේ දුව, මේ මගේ අක්කා, මේ මගේ අම්මා, තාත්තා කියලා මේ පැත්තෙන් තමයි නිර්මාණය කරන්නේ. ඒ නිසා දැන් අපි මේ කතා කරන්නේ කෙලින්ම ඇත්තටම ජීවිතය යථාර්ථය. මේ අපි කතා කරන්නේ ඇයි? මේ අපි කතා කරන්නේ අද අපට යම් කිසි දුක් ටිකක් තියෙනවා නම් දුකෙන් නිදහස් වෙන මාර්ගයනේ. මේක වෙන එකක් නෙවෙයි. මේක සරල කතාවක් නෙවෙයි. ඔබ යම් කිසි දෙයක් දැකලා ඔබේ ඊටාම ආදරය කරන ඥාතිවරයා ඔබේ ඇස් දෙක ඉදිරිපිටදී මිය ගියත් මනසට දුකක් ඇති නොවන විදිහේ දර්ශනය කතා කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. අද ඔබ කොයිතරම් දන් දීලා තිබුණා, ඔබ කොයිතරම් අම්මට තාත්තට සලකලා තිබුණාද, කොයිතරම් ඉහළ උපාධියක් අරගෙන තිබුණාද, ඔබ ආදරය කරන කෙනෙක් ඔබ පිටදිමි මරණයට පත් වුණා තින්, ත්‍රි ආනතුරකට පත් වෙලා මිය ගියෝ තින්, ඔබට මොකද වෙන්නේ? හඬනවනේ, දුක එනවා. එතකොට අන්න ඒ දුක ඇති නොවන විදියට අභ්‍යන්තර පැත්තට සේෆ්ටි එක දාන එකේ නුවණ, සම්මා දිට්ඨිය, ප්‍රඥාව ලබන ක්‍රමය මේ කියන්නේ. මේ දර්ශනයෙන් තමයි එක දින මරණ හතක් සිදු වෙච්ච පටාචාරාව තමන්ගේ දරුවෝ දෙන්නයි, ස්වාමියයි, අම්මයි තාත්තයි, තමන්ගේ නංගී මල්ලි මේ හත් දෙනෙක් එක දවසේ ආදාහනය කළා. ඒ ආදාහනය කරපු දේ දුකෙන් නිදහස්ුනේ මේ දර්ශනේ. වෙන දෙයකින් නෙවෙයි. එතකොට අපි යමක් බලනකොට ඒ බලන දේ බාහිරේ තියෙන කියලා හිතුවටින් පිටස්තර තියෙන මලේ මට පේන්නේ කියලා හිතුවටින් ඒ මල වෙනස් වෙනකොට ඒක සොරකම් කරනකොට කවුරු හරි ඒක මැල වෙනකොට ඒ දුක් ටිකේ නිදහස් වීමක් නැහැ. ඒ නිසා බාහිර කෙනෙක් පේනකොට මේ මගේ තාත්තා මේ මගේ දුව එයාට තමයි මම ආදරේ කියලා ඒ දැක්මෙන් ඒ අවබෝධයෙන් විතරක් ඔබ හිටියොතින් ඔබ ඉන්නේ මොකක් එක්කද? ඔබ ඉන්නේ ජරා ව්‍යාධි මරණ තුරුල් කරගෙන ඉන්නේ. අඬන්න කඳුළු ටික එකතු කරගෙන ඉන්නේ. ඒ නිසා බුදුදහමෙන් දරුවෝ ටික අයින් කරන්න කියලා නැහැ. ගෙදරින් අයින් වෙලා කැලේට යන්න කියලා නැහැ. බුදුදහමෙන් කියන්නේ මේ ටික තියාගෙනම කඳුළු ටික පියදා ගන්න ක්‍රමය. කලින්ම කඳුළු ටික අයින් කරගන්න ක්‍රමය කියන්නේ. ඒ නිසා ඇසෙන් රූපයක් දැක්කනම් කනෙන් ශබ්දයක් ඇහුණනම් ඒ ලබන අත්දැකීම තවත් අපි නුවණින් තේරුම් ගන්නට ඕන. ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ඉන්ද්‍රියන් හයෙන්ම අරමුණක් ගන්නකොට ඒ අරමුණට අදාළ සිද්ධිය කලින් තිබුණා නෙවෙයි ඒ මොහොතේ හේතුඵල ධම මත හටගත්තා. දැන් ඔබ දුව ගැන හිතනකොට දුවල දෙන්න ගැන හිතනකොට කොහේ හරි තිමිල මෙතෙන්ට ආව නෙවෙයි. ඒ අතීතයේ දැකපු එක මේ මොහොතේ අවදිමත් වුණා. ඔබේ රැකියාව ගැන හිතනකොට, යහළුවෙක් ගැන හිතනකොට, අම්මා තාත්තා ගැන හිතනකොට ඒක එක දිගටම ඇවිල්ලා තිමිලා නැවතිලා මෙතෙන්ට එක්ස්පීරියන්ස් එකට විතරක් ආව නෙවෙයි. ඒක ඒ මොහොතේම අලුත් අත්දැකීමක් විදියට අතීතයේ වගේ බලපෑමක් තියෙනවා. මත මේ මොහොතේ හටගත්තු අත්දැකීමක් ඒක. මේ සියලුම අත්දැකීම් හරියට ඔබ ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රසය, ශරීරයෙන් ලබන පහස, මනසට එන අරමුණු කියන මේ ආයතන හයෙන් ගන්න බාහිර අරමුණු හයේම ස්වභාවය තමයි. උපමාවක් හැටියට කිව්වොතින් ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට ඔබ යන්න කලින් රූපය තිබ්බද කණ්ණාඩිය? යන්න කලින් කණ්ණාඩි රූපය තිබ්බේ නැහැ. ඔබ එතනින් අයින් වුණාට පස්සේ ඉතුරු වෙනවද කණ්ණාඩි? ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඔබ ආය යනකොට අර කලින් පෙනිච්ච වගේම පේනවා. ඒ නිසා ඔබ කවුරු හරි කෙනෙක් ගැන හිතනකොට, දකිනකොට, ශබ්දයක් අහනකොට ඒ කියන්නේ අලුතෙන් ආය කණ්ණාඩි ළඟට ගියා වගේ. හැබැයි ඊට කලින් කොහෙවත් තැන්පත් වෙලා තිබ්බේ නැහැ. ඔබයි හිතනකොට අලුතෙන් මේක නිර්මාණය වීමයි වෙන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මේක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඇස අනිත්‍යයි කියන්නේ ඇසේ මේ පැත්තේ තැම්පත් වෙලා නැහැ කොහෙවත්. රූපය අනිත්‍යයි කියන්නේ සම්මුති සත්‍යනෝ මේ පිළිමේ කාලයක් තිබ්බ නමුත් මේ මොහොතේ රූපය කියන්නේ මේ මොහොතේ ලබන අත්දැකීම. එතකොට ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියන්නේ මේ මොහොතේ හටගන්න ඇස මෙතනම නිරුද්ධ වෙනවා. රූපය අනිත්‍යයි කියන්නේ මේ මොහොතේම හටගන්න රූපය නිරුද්ධ වෙනවා. දැන් මේ බණ අහමින් හිටියත් කෙලින්ම මේක භාවනාවක්මයි ඈ. කිසිම ගැටලුවක් නැහැ. මේ බණ අහද්දී ඔබ ඇස් දෙක අරගෙන හිටියත් ඔබ කරන්නේ විදර්ශනා භාවනාවමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හුඟක් දෙනා මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන ඉන්නකොට. අමතක කරන්නේ වායි ධර්ම ශ්‍රවණය විමුක්තායතනය විදර්ශනා වැඩෙන අවස්ථාවක් මාර්ගඵල ලබන අවස්ථාවක්. ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් හිත තැම්පත් කරගත්තේ අපි ඒ සමාධිමත් වෙච්ච හිතින් මෙතෙන්ට එන්නයි අපි මේ වාසී ගන්නය කරන්නේ. එතකොට හැම මොහොතෙම ජීවිතයේ ස්වභාවය තමයි මොකද්ද? අපි ඇසෙන් රූපයක් ගන්නම ඒක එතනම හටගත්ත නිරුද්ධ වුණා. කනෙන් ශබ්දයක් ඇහුවනම් මේ ශබ්දය පෙරපසු නොවී හටගත්ත නිරුද්ධ වුණා. නාසයෙන් ගන්න සුවඳක් ලැබුණා නම් ඒකත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා. දිවෙන් ගන්න රසය සියල්ලකෙම ස්වභාවය මේක. එතකොට ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ ආයතන හයෙන් කුමන අරමුණක් ලැබුවා කියන්නේ කාරණා පහක් පෙර පසු නොවී හටගෙන නිරුද්ධ වෙනවා. මොනවද ඒ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. රූපේ කියන්නේ මේ බාහිර පේන රූපේ විතරක් නෙවෙයි, ශබ්දයටත් රූපේ කියනවා, සුවඳටත් රූපේ කියලා කියනවා, රසයටත් රූපේ කියලා කියනවා, මේ පොට්ටබ්බයටත් රූපේ කියලා කියනවා. එතකොට මේ පහ හැම මොහොතෙම හට ගන්නව නිරුද්ධ වෙනවා. දරුව ගැන මතක් කරගම පහ කඩගත නිරුද්ධ වෙනවා. රැකියාව ගැන හට ගන්නකොටම පහ කඩගත නිරුද්ධ වෙනවා. තාත්ත ගැන මතක් වෙනකොටත් එහෙමයි. තමන් නේද නැඳගෙන මතක් වුණත් එහෙමයි. තමන්ගේ ඇඳුම ගැන මතක් වුණත් එහෙමයි. වාහනය ගැන මතක් වුණත් එහෙමයි. හැම මොහොතෙම වෙන්නේ මේක. එතකොට විදර්ශනාව කියන්නේ මොකද්ද? මෙන්න මේ අත්දැකීම මත වෙන්නේ මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයේ රූප වේදනා ආදී මේ පහ හටගෙන නිර්දුණා කියලා මේ පැත්තෙන් දකිනවා. මේ පැත්තෙන් දකින හැම මොහොතකම මොකද්ද වෙන්නේ? ඒ දකින්න මොහොතේ ඔබට ශාරීරියේ කොච්චර වේදනාවක් තිබුණත් ඒ වේදනාව දැනෙන්නේ නැහැ. ඒ වේදනාව තමන්ගේ කියලා ගන්නෑ. මේ දර්ශනෙන් ඉන්න මොහොතේ තමන් කොච්චර වයසට ගිහිලා හිටිය කෙනෙක්ුණත් වයස තමන්ගේ හිතට එන්නේ නැහැ. මේ දර්ශනෙන් ඉන්න මොහොතේ තමන්ගේ කොච්චර ළඟම ඥාතියෙක් මිය ගිහිලා හිටියත් ඒ ඥාතියගේ වියෝයෙන්ගෙන දුක එන්නේ නැහැ. මේ දර්ශනෙන් ඉන්න මොහොතේ තමන්ට මේ ලෝකේ ලොකුම අවාසිය වෙලා තියෙන පුළුවන්. තමන් ජීවිත කාලයම හම්බ කරපු දේවල් ටික එක මොහොතෙන් සුළි සුළඟකින් බිමට පාත් වෙන පුළුවන්. ඒ දුකවත් තමන්ට එන්නේ නැහැ. මේ දර්ශනයෙන් හිටියපු වෙලාවේදී මේක හිතන්න එපා පැවිදි වෙන්න ඕන කියලා. ආරණ්‍යගත වෙන්න ඕන කියලා හිතන්න එපා. මෙන්න මේ දර්ශනය හිතින් මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවකදී එක්තරා කාන්තාවකට පණිවිඩයක් ආවා. කවුද ඒ කාන්තාව? ඒ කාන්තාව තමයි බන්දුල මල්ලිකාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බන්දුල සේනාධිපතිගේ නෝනා බිරිඳ. මේ දර්ශනයත් එක්ක සිහි කරමින් ඉන්න අවස්ථාවේ දානෙත් බෙදමින් හිටියේ. ඉන්නකොට ආරංචියක් ආවා. මොකද ආරංචිය? ඇයට නිවුලු දරුවන් 32 දෙනෙක් හිටියා. පුතාලම ඒ දරුවන් 32 දෙනා බන්දුල සේනාධිපතියා 33 දෙනාම යුද බිමේදී ජීවිතාශ්‍රයටපත් වුණා කියන කාරණය. ලියුම බැලුවා. ලියුමත් ඉනේ ගහගෙන දානි බෙදමින් හිටියා. මෙන්න මේ දර්ශනෙන් ඉන්න මොහොතේ තමන්ට ලෝකේ ඉහෙළම අවාසිය වුණත් කිසිම දෙයකින් තමන්ට දුකක් එන්නේ මෙන්න මේ දර්ශනයෙන් මේ දැක්මෙන් මේ අවබෝධයෙන් ඉන්න කාලය කැපකිරීම තමයි අපේ ජීවිතයේ මගුල් ගෙදර කියලා කියන්නේ. නියම වෙඩින් එක මෙන්න මේක. අපි කල්පාන්තර ගාන පිං කළා, ප්‍රාර්ථනා කළා, අම්මට තාත්තට සලකලා, සීල රැකලා, මේ සීලෝම දේවල් වලින් මේ පහසුකම් ටික ලැබුවේ මොකටද? ලස්සන ගියක් හදලා ડોක්ටර් කෙනෙක් කියලා නම්බුවක් තියාගන්නද? නැහැ. නම්බුවට නෙවෙයි. මේ සියලුම පහසුකම් ටික අපි ලබා ගත්තේ එකාතකින් හිත සමාධිමත් කරන්නත්. අන්න ඒ සමාධිමත් කරපු හිතින් මෙන්න මේ අනිත්‍යතාවය බලන්න, මෙන්න මේ වාග්ය සම්පන්න මොහොත, මේ සුබ මොහොත ලබා ගන්නයි මේ සියලුම දේවල් ටික අපි ජීවිතේ කරේ. අද විතරක් නෙවෙයි. ආත්මාසිය ගන්න එතෙන්ට කල්ප 10000 ගණනක් අපි පින් කළා, පාරමිතා පුරලා, ප්‍රාර්ථනා කළාවේ මෙවැනි සම්බුද්ධ ශාසනයකදී මෙන්න මේ උපරිම වාසී ලබා ගන්න. අපි මේක නොකරොත් අපි ලෝකයේම රජ වුණත් අපේ ජීවිත වටින්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් එක සුළු මොහොතක් හරි මේ අනිත්‍ය වඩනවා නම් එතෙන්ට මේ සිටී එකේම ඉන්න වාසනාවන්තම කෙනා වුව වෙන්න පුළුවන්. මේ දර්ශනේ දකිමින් අනිත්‍ය මෙනෙහි කරමින් ඔබ වාහනය පදවමින් ප්‍රී වේගය යනකොට ඒ ප්‍රී වේගය යන අය දහස් ගණක් යන පුළුවන්. එකපාරක ඇතැම්ට ලක්ෂ ගණක් වාහන දවසක යන පුළුවන්. ඒ ලක්ෂ ගණ අතරින් ඔබ තමයි වාසනාවන්තම කියලා. මේ ලෝකේ ඉන්න අයගෙන් අම්මට තාත්තට සලකන අය අතරින් වටිනාම කෙනා ඔබ. මේ ලෝකේ හිතට සලකන අය අතරින් වටිනාම කෙනා ඔබ වෙනවා. එදාට මේ ජීවිතයේ නොඑක් විදිය ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න, කටහඬ දියුණු කරගන්න, රූපේ දියුණු කරගන්න, වාහනේ හොඳම වටිනා වාහන ගන්න, හොඳම සිටියක ගෙදර හදාගන්න මහන්සින හුඟාක් දෙන ලෝකේ ඉන්නවා. කමක් නැහැ ඒවත් කරන්න ඔබත් ඉතින් ඒව කළනේ තියෙන්නේ. හොඳයි ඒවා. හැබැයි ඒකේ නියම වටිනාකම ලැබෙන්නේ මෙන්න මේ දර්ශනේ ලබා ගැනීමත් එක්ක. එතකොට මෙතනින් කරන්නේ මොකද්ද? අද ඔබ අම්මා තාත්තට සලකන එක, මේ ගෙදරට ප්‍රමුඛත්වය දෙන එක, දරුවන්ට උගන්වන එක, ඒව සියල්ලක්ම මේ විදිහටම කරන්න. මේ විදිහටම නේ අතු උනන්දු කරවන ඊටත් වඩා කරන්න. අම්මට තාත්තට සලකන එක තවත් වැඩි කරන්න. දරුවන්ට උදව් කරන එක තවත් වැඩි කරන්න. වැඩි කරන ගමන් ඔබේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන කොහටද? අද ඇතැම්මිට ඕ ධර්මයට අර සියල්ලක්ම අතුරින් උඩටම අරන් ගිහිල්ලා තියලා තියෙන මෙන්න මේ දර්ශනය සිහි ගන්න එක තමයි ජීවිතයේ ඉහළම අභිෂේකය. ඔබ අහලා තියෙන දෙමිට මාස්ලෝ කියලා කෙනෙක් හිටියා. එඩියුකේටර් කෙනෙක්. ඔහු මේ අවශ්‍යතා හේතුව කිද පුද්ගලයන්ට තියෙන අවශ්‍යතා පිළිබඳව ඔහු පෙළ ගැස්සුවා. ගස්සල ඉහළම එක හැටියට සලකන්නේ self realization කියන එක. ඉන්ටර්නෙට් එකේ ගහම බලන්න පුළුවන් මාස්ලෝගේ මේ අවශ්‍යතා හේතුව කියලා. needs කියලා හෝ කියන්නේ එකට පහතම එක තමයි ආහාර පාන ලබා ගන්න එක. එතනින් ඉඳලා ඉහළටම ගියාට පස්සේ පුද්ගලයන් ලබන්නේ ආත්ම සාක්ෂාත්කරණය කියන එක. තමන්ගේ මනස දිනු කිරීමේ ඉහළම තැනට අභිෂේක කරන්නයි මේ සියලුම දේවල් ඉහළම පරමාර්ථය. එතකොට අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව, මෙන්න මේ වගේ භාවනාව. මුල් දවසේ විනාඩි දෙකක් කරන්න. ස්ටොප් වොච් එක තියාගෙන ෆෝන් එකේ ස්ටොප් වොච් එක තියෙනවනේ නේ තියාගෙන විනාඩි දෙකකට කියන්නේ දෙකක් කරන්න නැගිටින්න කමන්නේ නැති ඊට පස්සේ ස්ටොප් වොච් එකේ විනාඩි 4ක් තියලා ඊළඟ දවසක ටිකෙන් ටික වැඩි කරනකොට හොඳට තමට වැඩන්න පුළුවන් ඇතැමිට ස්ටොප් වොච් එකේ කාලය ඉවරුණත් තව ටිකක් තම පුළුවන් නම් ඉඳලා ටිකෙන් ටික වැඩි කරන්න වැඩි කරනවත් එක්කම මේ හැම මොහොතේම මොකද්ද වෙන්නේ මේ දකින්නක මේ මොහොතේ හටගත්තේ මෙතනම නිරුද්ධ වුණා. හරියට හැම දෙයක් දකිනකොටම කල්පනා කරන අර කණ්ණාඩිය සිද්ධිය මතක් කරගන්න. දැන් ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවත් ඔබට තාම මතකයිනේ රූපයනේ. දැන් ඔබට පින්තූරයක් ගහලා දුන්නොත් දැන් මම මෙතන දැන් කැමරාවකින් ෆොටෝ එකක් ගහලා දුන්නොත් ඔබ බලනවනේ පින්තූරේනේ. බලනකොට ඔබ කොහමද හඳුනගන්නේ පින්තූරේ? ඔබේ පින්තූරේ ගිල හඳුනගන්නේ කොහමද? ඔව් මතකයේ කොහෙන්ද ඔබ ලබා ගත්තේ? ඔබේ මූණ ගිල හඳුනාගත්තේ කොහමද? ඔබ හඳුනාගත්තේ ඇත්තෙම කණ්ණාඩියෙන් දැකපු මූණේනේ. ඔබ ජීවිතේටම කණ්ණාඩියක් දැක්කේ නැත්නම් වතුර බේසමක් හත් දැකලා නොතිබ්බොත් ඔබේ පින්තූරයක් ගහලා තුනක් උනන්ද බලන්න? හඳුනන්නේ නැහැ නේ. හඳුනගන්න බෑ තවන්ට. සරඳුන ගන්නේ තමන් අර කණ්ණාඩියෙන් දැකුව මතකයේ මේ. එතකොට ඒ තමන්ගේ රූපයේ ෆොටෝ එකේ පේනකොට ඒ තමන් කණ්ණාඩියෙන් දැකපු රූපය තමන්ට පේන්නේ. එතකොට ඒ පේන වෙලාවේදී පින්තූරේ කණ්ණාඩියේ තමන් රූපය තියෙනවද? කණ්ණාඩියේ දැන් රූපේ නැහැ. ඒ නිරුද්ධ වෙච්ච එක මතකෙන් අලුත් කළ තමයි මේ පැත්තෙන් ගන්නෙ. ඒ වගේම තමයි ඔබේ දරුවාගේ පින්තූරයක් ඔබට පේනකොට ඔබේ තාත්තගේ අම්මගේ පින්තූරයක් පේනකොට තේන්නේ ඒ දැන් එයා ඉන්න එක නෙවෙයි. ඔබට තේන්නේ ඔබ අර අන්තිමටම දැකපු සිද්ධියත් එක නැත්තම් පින්තූරයේ සිද්ධියත් එක්ක අතීතයේ මතකයේ තමයි මෙතෙන්ට එන්නේ. ඒ එන අවස්ථාවේදී ඔබට හිතෙනවා නම් දරුව පිටස්තර ඉන්නවයි කියලා. ඒ කියන්නේ දරුවාගේ අර භෞතික දේ මත ඔබේ සිත බැසගෙන තියෙන්නේ. ඒකට දරුවා කියලා කියන්නේ ඇත්තටම අර පේන රූපය නෙවෙයි. ඥාතිවරයා කියන්නේ ඇත්තටම අර පේන රූපය නෙවෙයි. එතකොට ඔබේ දන්නව ළඟම ඥාතියෙක් මිය ගියාම ඔබ අනේ මගේ ඥාතිය මට මෙයා නම් එළියට දාන්න බෑ, මාදාහනය කරන්න බෑ, මම තව දුරටත් ගෙදර තියාගෙන ඉන්නවා කියලා කියනවද අපි එහෙම? නෑ නේනේ. අර මැරෙන කම්ම හිතන් හිටියේ මේ රූපය කියලා. හැබැයි මැරුණට පස්සේ පොඩ්ඩක්වත් ගෙදර තියාගන්න ඉක්මනටම නයිනානුවන් කතා කරලා යවන්න. ඕක තමයි ස්වභාවය. ඇත්තෙන්ම දැනුත් වෙන්නේ ඒකම තමයි. දැනුත් අපි මේ රූපය මත මගේ තාත්ත කියලා කිව්වට ඒ තමන්ගේ අධ්‍යය මේ පැත්තේ ටිකට තමයි තමන් ආශා කරන්නේ. ඇත්තටම මේකට නෙවෙයි. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් තාතර උපස්ථාන කරන එක කරනවා. හැබැයි මේ පැත්තේ දුක් ටික නොවන විදියට. දරුවට වේදම් කරනවා. කරන්නේ මේ යථාර්ථය නෝනින් දැක දැක තමයි කරන්නේ. එතකොට දරුවා සාර්ථකුණ සතුටුත් වෙනවා. දරුවා කොච්චර සාර්ථකුණත් සමන්න කිසිම දුකක් එන්නේ නැහැ. කෙනසා ලෝකේ කිසිම බාහිර දෙයක් මත තමන් යැපෙන්නේ නැහැ. අඩුගානේ තමන්ගේ ශරීරය මතවත් තමන් යැපෙන්නේ නැහැ. යැපෙන්නේ නැහැ කියන ශරීරයට කොච්චර වේදනාවක් ආවත් වේදනාව දැනෙන්න පුළුවන්. හැබැයි ඒ වේදනාව තමන්ගේ කියලා ගන්නෑ. භෞතික වේදනාව විතරයි, මානසික දුක් ටික තමන් ගන්නෙ නෑ. අදාපඩ වෙන්නේ භෞතික ශරීරයේ දුක් ටිකක් වෙනවා, හිතේ දුක් ටිකක් වෙනවා. ඇත්තෙන්ම ශරීරයේ දුක් ටික බොහොම පොඩ්ඩයි. අපි වැඩිපුර දුක් විඳින්නේ මනසින්. දැන් බලන හරියට ඔබ මේ ධර්ම දේශනාව අහන් හිටියනම් ඔබේ ශරීරයේ කොච්චර වේදනාවක් තිබුණත් ඇත්තෙන් මේ හරියට හිත යදන මොහොතේ ඒක දැනෙන්නේ නෑ තමන්ට. තමන්ගේ වයස තමන්ට දැනෙන්නේ නෑ. ඊට වඩා මානසික සුවයක් මේ පැත්තට ලැබෙනවා. මොකද ඒ අර භෞතික දේ මත නෙවෙයි අපි යැපෙන්නේ. එනිසා ධර්මයේ රකින්නවායි කියලා කියන්නේ ටිකෙන් ටික මේ බාහිර පිටස්තර දේ මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වීම. තමන් සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානය තුල ඉන්නවා. සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කායේ කායනුපස්සේ විහෙරදී තමන්ගේ ශරීරයේ තියෙන ඉරියව් ටික ගැන තමන් හොඳට සැලකිලිමින් ඉන්නවා. ඉරියව් ගැන සැලකිලිමින් හිටිට තමන් දන්නවා මේක ක්‍රියාකාරීත්වයක් විතරයි, මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ දැන් මට මේ තියෙන ශරීරය මම මිය ගියොත් ඊට පස්සේ මට නැහැ මේක. ඊට පස්සේ මගේ විඥානය වෙනත් තැනක රූපයකට බැස ගන්නවා. එතකොට ඒ පැති නම් මම මේ පැත්ත බලන මේ මට තිබිච්ච ශරීරය කියලා. එතකොට ඉතින් මේක ඇලවිල ඇටල වගේ තියෙනවා ඉතින්. එතකොට කායනපස්සනාවෙන් කරන්නේ මෙන්න මේ අවබෝධය ටිකෙන් ටික ලබා දෙනවා. මේ තමන්ගේ කියලා මේ ශරීරය තුළ හිත රැඳෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව කියලා කියන්නේ තමන්ට ලැබෙන සැප දුක් ආදී වේදනා ඒ මොහොතේ ස්පර්ශ නිසා හටගත්තා, එතනම නිරුද්ධ වෙනවා කියලා නුවණින් දකිනවා. ඊළඟට චිත්තානුපස්සනාව කියන්නේ තමන්ගේ හිත ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ, හිතට එන අරමුණු දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඒ එන අරමුණු සමග රණ්ඩු සරුවල් කරන්න යන්නේ නැහැ. සමාධිමත් හිතක් නම් සමාධිමත් හිතක් කියලා දන්නවා. රාගී හිතක් නම් රාගී හිතක් කියලා දන්නවා. විතරාගී හිතක් නම් විතරාගී හිතක් කියලා හොඳට දන්නවා. දැනුවත් බවත් එක්කම මේ අනිත්‍යතාවය ඇස්සනිකව දකිනවා. ඒ හිත තුල තමන් බැසගන්නෙත් නෑ. ධම්මානුපස්සනාව කියන්නේ ඒ හිතට එන අරමුණු ගැන සිතිවිලි ගැනත් බලනවා. කුසල චේතනායි අකුසල චේතනයේ චේතනාවලත් ඇතිවීම නැතිවීම දකිනවා. මේ හතර ගැනම කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතිවිලි ගැන මේ හතර ගැන අවධානයෙන් ඉන්න මොකද්ද වෙන්නේ? එයාගේ සිහිය හා නොවන දිනු වෙනවා. මයින්ඩ්ෆුල්නස් එක දිනු වෙනවා. එයා නිතරම කැමරා ටික ඔක්කොම ලයිට්ස් ටික ඔක්කොම මේ පැත්තට හරවගෙන ඉන්නේ. තමන්ට වෙන්නේ මොකද්ද කියලා හැම මොහොතේම මේ පහේ හට ගැනීම නිරුදීම් දැකිනේ. සිනාමසුමුණින් හැමදේම කරමින් ඉන්න අය. එයාට සතුටු සහගත අරමුණක් එන්න පුළුවන්, කෝල් එකක් එන්න පුළුවන්. එතෙන්දිත් මෙයා ඒක අනිත්‍යතාවය දකිනවා. එයාට දැඩි දුකක් හට ගන්න කාරණේකුත් ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා දැන් කෝල් කරන්න එකිනෙක තැඹිට කෝල් කරනවත් ඇති. ඒ වේදනාවේ දුකක් නොවන විදියට තමන් හිත මේ පැත්තෙන් තමන් ආරක්ෂාව දාගෙන ඉන්න. ඒ නිසා මෙන්න මේ අනිත්‍යතාවය බලන වේලාව වැඩි කිරීම තමයි තමන්ගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. තමන් මේ ලැබපු සියලුම පහසුකම් ටික තමන් ફોකස් කරන උනෙතෙන්ද. තමන්ගේ කායික ශක්තිය, නිරෝගී භාවය, ලැබපු අධ්‍යාපනය, අම්මට තාත්තට පින්කම් කළ ලැබපු නිරෝගී භාවය සියල්ලක්ම මෙන්න මෙතෙන්ට අපි ලබා ගන්න. ඒ නිසා මේක හැම මොහොතෙම පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදියට එයා තබන හැම පියවරක් පාසාම මේ දර්ශනයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ටිකෙන් ටික මේ කාලය දිනු කරනවා. ඊට පස්සේ අන්තිමටම ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම සිහිය මේ නාසය ආශ්‍රිතව තියාගෙන එයා දකින්නේ අනිත්‍යතාවයෙන් දකින්නේ හැම දෙයක්ම. හැබැයි බය වෙන්නේ පනිත්‍යතාවය දැක්කාට පස්සේ යුතුය කණ්ඩික කරන එකක් නැහැ. එහෙම මෙහෙම කියලා. මේ අනිත්‍යතාවයෙන් දකින්න පින්නතුනේ බඩ මුට්ටු එහෙම ගන්න එකක් නැහැ. විනෝද ගමන් එහෙම යන එකක් නැහැ කියලා බය වෙන්න එපා. මට නම් හිතෙන්නේ මේ දර්ශනේ දැක්කොතින් දිනපතාම අලුත් ඇඳුම් ගන්නවා. එක දවසට එක අලුත් ඇඳුම ගානේ අරගෙන සල්ලි තියෙනවා නම් මේ දර්ශනයත් එක්ක ඉන්නවා. පරණ ඇඳුම්වත් යාදින්නේ. සල්ලි තියෙනවා නම් නැත්තම් කරන් දෙයක් නැහැ. නැත්තම් හැමදාම අඩු ගානේ වතුරෙන් හරි හොදලා හැමදාම පිරිසිදු ඇඳුමක් අඳින්න. යාට හැම දවසක්ම වටිනවා. හැම දවසක්ම ජීවිතේ ඉහළම වටිනාකම ලබන විදිහට යා වැඩ කරනවා. යාට ගන්න පුළුවන් ඉහළම වටිනා වාහනේ ගන්න යා. අය දරුවන්ට කියලා ඉතුරු කරන්නේ නැත්නම් දරුවන්ට ඉතුරු කරන එකට කරන්නේ දරුවන්ට උගන්වන හොඳට. ඔයාලම හම්බ කරගන්න කියලා කියනවා. හොඳටම උගන්නලා ඒයාගේ දෑතේ දෙපේ නැගි සිටින කියලා කියනවා. තමන්ට තියෙන සියලුම සම්පත් වලින් හොඳම gedara kindagena හොඳම devices පාවිච්චි කරගෙන පිරිසිදු මැදුම් මැදමින් ලස්සන මැදුම් මැදමින් ඕනනම් ලස්සනම වටිනාම ආවරණත් අඳගෙන එයා මේ දර්ශනින් ඉන්නේ හැමෝටම. එයා කොච්චර මේව පාවිච්චි කළත් එයා ඒ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න යා ඉන්නේ. එයාට බාහිර කිසිම දෙයක් වටින්නේ නැහැ. සවැත් නුවර ජේතවනාරාමයට ඇතුළු වෙන තැන දාපු කාපට් එක පාපිස්ස වටිනාකම ඒ කාලේ හැටියට කහවණු ලක්ෂය. කහවණු ලක්ෂයක පාපිස්සක් තමයි ජේතවනාරාමයේ ඇතුළු වෙන තැන දැම්මේ. ඒ ලක්ෂයේ වටිනාකම තියෙන්නේ බාහිරින් දකින කෙනෙකුට. රහතන් වහන්සේට ඒක ලක්ෂයක් වටින්නේ නැහැ. රහතන් වහන්සේට කහවණු ලක්ෂයත් එකයි කහවණුවත් එකයි වීසි කරපු කහපට් එකත් එකයි. ඒ වටිනාකම අපි විසින් පනවපු දෙයක්. එයාට ඊට වඩා වටිනා දර්ශනයක් මේ පැත්තේ තියෙනවා. වටිනාකම් කියන්නේ අපි පනවපු දේවල්. ඒ නිසා මේ දර්ශනයක් ලබන්න පින්නතුනි අපේ අම්මා තාත්තා තියාගෙන අපි පින්කම් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන් ඒක රහසේ කරගෙන උපන් දින සාද කියලා අපි සමරන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක කතා කර කර භාවනා කරන වෙලාව. ලස්සනට ලයිට්ස් දාලා සුවඳ දේවල් දාලා තනිකරම අඩ අඳුරේ භාවනා කරමින් දවස් ගත කරන ඒ තැනත් රැකියාවත් හොඳට කරනවා. හම්බ කරන එකත් හොඳට කරනවා. එයාට ජීවිතයේ සතුටුම දේ මේ දේවල්. අනිත් දේවල් කිසිම දෙයක් Tamanට සතුට ලැබෙන ප්‍රධාන දේ බවට පත් වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතය අද ප්‍රධානත්වය ලැබිලා තියෙන්නේ මේ දර්ශනේ නෙවෙයි ඊට වඩා පල්ලෙහා දේවල්. ඒ ඔක්කොම දේවල් වෙනස් වෙන දේවල්. ඒ ඔක්කොම දේවල් ලෙඩ වෙන දේවල්. මහලු වෙන දේවල් මරණයට පත් වෙන දේවල්. එතකොට අර පල්ලෙහා දිවට ආස කරොත් මොකද වෙන්නේ? ඒ දෙයට විතරක් නෙවෙයි ආසකට අර දුක් ටිකටත් එකයි බදාගෙන ඉන්නේ. දරුවට ආසයි කියලා බදාගන්නේ දරුව විතරක් නෙවෙයි. දරුවගේ ලෙඩවීමත් ඒත් එකම බදාගෙන ඉන්නේ. දරුවගේ මහලු වීමයි දරුව වෙන් වෙනකොට අඬන්න තියෙන ටික ඔක්කොම එක තමයි බදාගෙන ඉන්නේ. මේ දර්ශනේ ලැබුවොත් දරුවට උදව්ට එක කරනවා අර ටික අල්ලගන්නේ. ඒ සාමෙන් මේ දර්ශනේ ටිකෙන් ටික දිනු කරගන්න ඒකත් පොඩි වේලාවක් මෙනෙහි කරමු. මේ දර්ශනා භාවනා වඩන විදිහට ඉතාලම ටික වේලාවක් අපි තාත්ත ටිකක් අමාරුම වගේ ඉන්නේ නේ. අපි තා පොඩි වේලාවක් පොඩි භාවනාවක් කරනවා. මේ දර්ශනා භාවනාව ඉතින් අපට ඔබ දෙපරට දෙන්න පුළුවන් වටිනාම දේ මේ අපි දෙන්නේ. ඉතින් තිස්ස මහත්තයගේ මේ දරුවෝ හුඟා පින්කම් කරනවා. ඉතින් හාමුදුරන්ට හුඟක් උදව් කරනවා, දන් දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපි මේ දෙන්නේ. ඒ නිසා ඔබ හුඟක් සතුටු වෙන්න, දරුවෝ හුඟක් පින්කම් කරනවා. ඒ පින්කම් කරනකොට බුදුහාමුදුරුව කියලා තියෙන අපට දෙන්න පුළුවන් එකම දේ තමයි ධර්මය. වික්ෂුණ වහන්සේල විදියට අපට ඒකට දෙන්න පුළුවන් රිටර්න් එක තමයි මේක. ඒ නිසා ඒ ධර්මයේ වටිනාම දේ ඔබ දෙපළට මේ දෙමින් ඉන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ හැම මොහොතකම ඔබේ හිත දියුණු වෙන්න, ඉහළටම තමන්ගේ මානසික ශක්තිය දියුණු කරගන්න, ඔබ හොඳ සුගතියක් ලබන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේදීම අපේ කෙලෙස් සංයෝජන ධර්ම දුරු වෙන්න ඕන. මේ ආත්ම භාවයේදීම අපේ කයටින දුක් පීඩා තමන්ගේ කර නොගෙන මානසික සතුට තවත් වැඩි දියුණු කරගන්නට ඕන. ඒ සඳහායි අපි මේ භාවනාව ප්‍රයෝගික කරගන්නේ. හොඳයි වෙනතුනේ. ටික වේලාවක් අපි මෛත්‍රී භාවනා කරා වගේම අනිත්‍ය භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා අතර අනිත්‍ය වැඩිම ඉහළම කුසලයේ විදිහට බුදුහාඳුර දේශනා කළා. අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගඳ සුවඳ ලැබීම, දිවට රස විඳීම, ශරීරයට පහස ලැබීම, මනසට සිතුවිලි පැමිණීම. මේක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. ඉතින් මේ ස්වභාවයේ යථාර්ථය තමයි ඇස කන ආදී මේ ආයතන හැම මොහොතකම ඇති වෙලා එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. රූප වේදනා ආදී බාහිර අරමුණු වල ස්වභාවයත් ඒකයි. ඒ වගේම මේ ගන්න හැම අරමුණකම ලක්ෂණය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හට ගන්නවා, එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවය අපි නුවණින් මෙනෙහි කරන්ටයි දැන් සෝදානම් වන්නේ. මගේ ඇස අනිත්‍යයි. ඇස කියන්නේ මේ පේන හැම නෙවෙයි, පෙනීමේ ශක්තිය. ඒ ඇසේ පෙනීමේ ශක්තිය හටගන්නේ ඒ මොහොතෙහි රූපයක් තියෙනකොට, ස්පර්ශයක් තියෙනකොට, විඥානයක් තියෙනකොට. එතකොට ඇස අනිත්‍යයි කියන්නේ ඇස ඒ මොහොතේ හටගෙන එතනම ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. මගේ කනට ශබ්ද එනකොට ඒ මොහොතේ කනේ ඇසීමේ ශක්තිය හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. නාසය අනිත්‍යයි. නාසය සජීවී වෙන්නේ ගන්ධයක් තියෙනකොට. නාසයත් අනිත්‍යයි. ඒ මොහොතේ හටගෙන එතනම ඉතුරු නැතුවම නැති වෙලා යනවා. දිව අනිත්‍යයි. දිව කියන්නේ මේ බාහිර පේන දිව විතරක් නෙවෙයි, ඒ දිවේ තියෙන රස විඳ ගැනීම හැකියාව. අන්න ඒ ස්වභාවය දිව කියන ආයතනය අනිත්‍යයි. ඒ මොහොතේම හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. මගේ ශරීරය කය සජීවී වෙන්නේ ස්පර්ශයක් තියෙනකොට. ඒ කයත් පෙරපසු නොවි හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. කය අනිත්‍යයි. මගේ හිතට අරමුණු වෙනවා. අරමුණු සමීප වෙනකොට ඒ හිතත් ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. සිත අනිත්‍යයි. චක්කුං අනිච්ඡං. ඇස අනිත්‍යයි. සෝතං අනිච්ඡං. කන අනිත්‍යයි. නාසං අනිච්ඡං. නාසය අනිත්‍යයි. ජීවහා අනිච්ඡා. දිව අනිත්‍යයි. කායෝ අනිච්ඡං. කය අනිත්‍යයි. මනෝ අනිච්ඡං. සිත අනිත්‍යයි. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, රසය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, මේ පඤ්චස්කන්ධය හැම මොහොතෙහිම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සාදු සාදු සාදු. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි හැම දිනෙකම විශ්වාස කරනවා. උන්වහන්සේ සම්මා සම්බුද්දයි සර්වඥයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් පින්නතුනි, උන්වහන්සේ දේශනා කරපු දුකෙන් නිදහස් වීමේ මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් සත්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාස කිරීම තුළින් අපි ලබන අවබෝධය තමයි මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කිරීමෙන් ලබන අවබෝධය. ඉතින් පින්නතුනි, අපි මේ ලස්සන ජීවිත ලබා ගත්තේ, දුර්ලභ වාසනාවන්ත ආත්ම භාවයක් ලැබුවේ, අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබුවේ අපි මේ අවබෝධය ලබන්න. මේ ධර්මයේ තියෙන අනිසංසය තමයි පින්නතුනි, බොහෝ දහම්වල දර්ශනවල ලක්ෂණය එක දර්ශනයකට විතරක් ඒක සීමා වෙනවා. නැත්තම් මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. ඔක තමයි කියන්නේ. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ දහම ආරක්ෂා කරන රකින්න පටන් ගත්ත මොහොතෙම මෙහි ආනිසංස තියෙනවා. ඔබ දවසට විනාඩි 5ක් මෛත්‍රී වැඩුවනම් ඒ දවස තුලම ආනිසංස තියෙනවා. ඔබ එක විනාඩි 5ක් අනිත්‍ය සංඥාය වැඩුවනම් ඒ ආලෝකය ඔබ දැල්වගෙන තමයි හැමතැනම යන්නේ. ඔබ කරන ජීවිතේ හැම දෙයක්ම කාලිකයි. කාලික කියන්නේ ප්‍රතිඵල ලබන හුඟක් කාලය යනවා. දැන් දරුවෙකුට උගන්වලා උපාධියක් ගන්න අවුරුදු කීයක් බලන් ඉනවදනේ? අවුරුදු 18ක් 20ක් දැන් මග බලාගෙන ඉන්න උපාධිය ගේන ගන්නේ. ඒ ඔක්කොම කාලික දේවල්, කලක් ගත වෙනවා. නමුත් මේ දහම කියන්නේ එහෙම කල ගත වෙන දෙයක් නෙමෙයි. ධර්මයේ තියෙන විශේෂත්වය මේක. ඒක රකින්න ආරම්භ කරපු මොහොතේ පටන්ම මෙහි ආනිසංසය, ආශිර්වාදයේ ආලෝකය තමන්ගේ ජීවිතේට සම්පූර්ණයම ලැබෙනවා. ඒ නිසා ඒක ආස්වාදයේ ලැබිච්ච ගම මේ තැනැත්තා එතෙන් පටන්ම අප්‍රමාදීව මේ ධහම තුළ හැසිරෙනවා. හැසිරෙන හැසිරෙන යාගේ ධර්මයේ හැසිරීමයි ජීවත් වීමයි එකක් බවට පත් වෙනවා. එයාට ධර්මයේ හැසිරීම බරක් නෙවෙයි. මේක ස්කිල් එකක්. ඔබට වෛද්‍ය වෘත්තිය පුරුදුනා කියලා ඔබට කොහෙරි බරක් තියනවද ඔළුවේ? ඔබට ඩ්‍රයිවිං පුළුවන් කියලා ඒ ස්කිල් එක බරක්ද? අනේ මට ඩ්‍රයිවිං පුළුවන් මේ දකුණු අත හුඟක් බරයි කියලා. එහෙම තියනවද? නෑ නේද? ඒක කෙලින්ම තමයි ජීවිතේ ස්කිල් එකක් ඒක. ධර්මයේ කියන එකත් එහෙම. ධර්මයේ හැසිරීමෙන් තමයි වෙහසක්වත් පාඩුවක්වත් ලැබෙන්නේ. ඒක සම්පූර්ණ ජීවිතයක් එක එකට ගමන් කරන දෙයක් බවට පත් වෙනවා. තමන් හුස්ම ගැනීම වගේ දෙයක් මේක. දැන් ආනාපාන සතිය කියන්නේ තනිකරම ප්‍රධාන භාවනාවක්නේ, සතර සතිපට්ඨාන වැඩෙන භාවනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපි ජීවත් කරන හුස්ම රැල්ලකම සතර සතිපට්ඨානෙම දීලා සමත විදර්ශනාම් දීලා තියෙනවා. ඒ නිසා අපට උපතේදී අපේ අම්මා අපට හුස්ම රැල්ල දුන්නනේ, අපේ තාත්තා රුධිරය දීලා අපිව හැදුවා. ඒ අම්මා තාත්තා දෙන්නගෙන් ලැබිච්ච සුසුම් පොද ඒ ලේ දහර රුධිරෙයි අපි ජීවත් කරනවා කියලා කියන්නේ මෙන්න මේ හුස්ම රැල්ලට තමන්ගේ මේ සමත විදර්ශනා දෙක එකතු කිරීම. ඒක තමයි අම්මා තාත්තර කරන ලොකුම ගෞරවය. ඒ නිසා අපේ බෞද්ධ අම්මල තාත්තලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ හුඟක් ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඇගේ දරුවෙල ඉන්න කාලෙම කුසල් වඩලා හොඳ තලයකට අපේ මනස දියුණු කරගන්නේ අම්මල තාත්තලා බලන්නේ. තින්වත් දරුවොත් එහෙමයි. අම්මට තාත්තට ආශිර්වාද කරන්නේ හොඳ සුගතියක් ලබන්න කියලා. අපිත් ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි. අපි අම තාත්ත කොහොම හරි සුගතියට යන්න. ඒ විතරක් නෙමෙයි සුගතියට ගියාට පස්සෙත් අපි කොහොම හරි 이르දි බලයක් ලබලා ඊළඟ ආත්ම භාවයට අම්ම ඉන්න තැනට ගිහිල්ලා බණ ටිකක් කියන්න හරි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි. ඒ නිසා මේ ආත්ම භාවය අම මරණයට විතරක් නෙමෙයි, මරණයෙන් පස්සෙත් අම්මට තාත්තට පිහිට වෙන්න අපි බලාගෙන ඉන්නේ. මේ ආත්මය අපේ තාත්තේ දෙන ගියාත්ම වල අම්මල තාත්තල හොයාගෙන ගිහිල්ලා බණ කියන්න පුළුවන් නම් ඒකටත් අපි සූදානම් වෙනවා. ඒක තමයි ඇත්තටම අපි කරන උදව්ව. ඒ නිසා හැම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සාදී අපි සාකච්ඡා කරපු කරුණු වලින් අහන ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්නත් පුළුවන්. හොඟේ වෙලාවක් හිටිය නේද? බොහොම හොඳට හිටියනේ. ඈ ලොකෝ කාලයක් හිටියේ, පෑ දෙකකට කිට්ට වෙන හිටියා. මම නැගිට්ටි තුනයි අවිලිස්වාග. උදේනේ. බලන්න ඒක තමයි. මානසිකව නිරෝගී තමයි මේකයි කියන්නේ. මානසිකව හොඳට නිරෝගී. කායික රෝග එච්චර හිතන්න එපා. හිත ගැනම හිතන්න. මනසින් වාක් නිරෝගී කියලා නිතර සතුරු වෙන්න. එතකොට කායික වේදනා දැනෙන්නේ නැහැ. අපි අද මෛත්‍රී භාවනා පුරුදු කරානේ. ඒ නිසා නිතර මෛත්‍රී වඩන්න. දරුවෝ සුවපත් වෙන්න, අනිත් හැම කෙනෙක්ම දරුවෝ වගේ හිතලා සුවපත් වේවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. ඉතින් උගන්නපු දරුවෝ ලෝකේ පුරාම ඉන්නවනේ නේ. තමන්ගේ දරුවෝ වගේම නේනේ. ඉතින් ඒ දරුවත් හොඳට සුවපත් වෙන්න, දියුණු වෙන්න තමන්ගේම දරුවෝ කියලා හිතලා ආශිර්වාද කරන්න. දෙන්නටම පුළුවන් එහෙම කරන්නනේ. ඒ වගේම නිතර අනිත්‍යතාවය බලන්න. මේ අස කන නාස ආදී ඉන්ද්‍රිය ටික නිතරම හැම මොහොතෙම ඇති වෙලා නැති වෙන ස්වභාවයන් යුක්තයි කියලා නිතර මෙනෙහි කරන්න. තත්පරේ තත්පරේ හරි මෙනෙහි කරන්න. ඒක තමන්ට තියෙන එකම රැකවරණය. බුදුරජාණන් වහන්සේ දැන් ඔබ අහලා ඇති නකුල පිතු කියලා හිටියා, අනාථපිණ්ඩික සිටුවරයා, ඒ වගේ වයවෘද බොහෝ දෙනෙක් අවුරුදු 80 වැනි කාලේ වන විට ඒ හැම දෙනාටම දේශනා කළේ අනිත්‍ය සංඥා වඩන්න කියලා. ඉතින් ඒ අනිත්‍ය සංඥාව වඩන මොහොතෙහි අපේ මහලු වීම, ලෙඩවීම, මරණය කියන දුක් වලින් නිදහස් වෙලා ඉන්නේ. ඒ වඩන අනිත්‍ය සංඥාව තුළ කිසිම හේකින් දුකක් තමට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ අනිත්‍යතාවය හරියට නුවණින් මෙනෙහි කරන මොහොතේ අපේ අන්තිම අවසාන සිත නිරුද්ධුනොත් මොකද වෙන්නේ? අන්තිම මොහොතේත් අපි හරියට අනිත්‍ය මෙනෙහි කරමින් ඉන්න වෙලාවේදී නම් අපි මරණයටපත් උනේ. අපේ මරණයත් පිරිනිවීමත් රහත් භාවයත් තුනම එක විට වෙනවා. ආයේ අපි මේ වගේ ශරීරයකට යන්නේත් නැහැ. මේ මරණ මොහොතේ මේ වඩන එක කිසිම නැත්තම් අසාවතාලයක්. කිසිම දෙයක් තුල තමන් හිත පිහිටන්නේ නැහැ. එතකොට මේ මොහොතටපත් වෙන නම් මේ මොහොතේ ඉඳන්ම අපි සීත වඩන්න ඕන. එතකොට අපි ඇතැම් වෙලට කැමති, දැන් ඔබතුමා දැන් මෙහෙම ඉන්න කාලේ හරිය කැමති නැවත ඉපදෙන්නනේ. හැබැයි බලන්න මේ තාත්තා වගේ පත්‍ර ශරීරයක් තියාගෙන ඔබ මේ වගේ ශරීරයක් ගයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ ශරීරයක් බලාපොරොත්තු වෙනෝ නම් ඉපදීමක් ප්‍රාර්ථනා කරන්න. මේ ශරීරයට වැච්ච දේම තමයි මගේ ශරීරයටත් වෙන්නේ. දැනටත් මට ලෙඩ තියෙනවා. මමත් මහලු වෙනකොට මේ වගේම තමයි. මේ කායික දුක් ටික විඳින්න වෙනවා. ඉතින් අපි වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබුවා කියන්නේ මනුසාත්ම භාවිතරක් නෙවෙයි. අපි ලස්සන ගියදොරක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, ලැබෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ওই ශරීරයේ මහලු වීමත් බලාපොරොත්තු වෙන වෙනවා. ඉතින් ඒ දුක් ටිකත් එකයි අපිට ලැබෙන්නේ. එතන මේ කොච්චර සම්පත් තිබුණත් මේක නිදහස් වෙන්න බෑ අපිට. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න නම් අපිට මේ ධර්මෙ විතරයි තියෙන්නේ. ඒ නිසා අපි මේ හිත ටිකෙන් ටික වඩන ප්‍රමාණය වැඩි කරගන්නට ඕන. එහෙම වැඩුවොත් අපි මේ ශරීරය පරිහරණය කරන කාලෙදිම අපි හිතත් වඩලා යුතුයකම් ටිකත් කළා මේ සසර ගමනනොත් අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. සය මානසික සුවය මරණාසන්න මොහොතේ ලැබෙන සුවයක් නෙවෙයි. මේ මොහොතේ ඉඳන්ම ඒ සුවය ලැබෙන තමන්ට. මේ මොහොතේ ඉඳන්ම බාහිර කෙනෙකුගෙන් එන පීඩාව තමන්ට එන්නේ නැහැ. කෙනෙක් බැන්නත් කෙනෙක් ප්‍රශංසා කළත් තමන්ට දැනෙන්නවත් නැහැ. තමන් ඊට වඩා මහා ආලෝකයක් තමන්ගේ අභ්‍යන්තරයේ දල්වාගෙන ඉන්නේ. ඉතින් ඒ ශක්තිය දිනෙන් දින දිනු කරගන්න ඔබ හැම දිනකටම ආශිර්වාද කරනවා. ඉතින් ඔබ හැම දිනෙකම හරියම පින්වත්. ඒ පින්වත් බව නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා ඒ පින්වත්කම ළඟදී ධර්මය ලැබෙනකොට ඔබේ පැත්තෙනුත් දක්ෂතා ටිකක් ඇති කරගන්න ඕනේ. නැත්නම් පින තිබ්බටම හරියන්නේ නැහැ. පිනෙන් Tamanට මැණිකක් ලැබෙන්න පුළුවන්. මැණික ඇවිල්ලා සාකුවේ වැටෙන්නේ නැහැ. මැණික Tamanට ඉස්සර අඩපේනේ Taman අරගෙන අතට ගන්න ඕනේ. ඒක මිල කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ ධර්මය ලැබෙනකොට අනිත් පැත්තට ඔබේ පැත්තෙන් සම්පූර්ණ කරගන්නවා. නැත්තම් පිනෙන් ඔක්කොම ටික කරන්නේ නැහැ. මේ මොහොතේ Taman දක්ෂ වෙන්නට ඕන, Taman බුද්ධිමත් වෙන්නට ඕන මේ ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. එහෙම වුණොත් Tamanට වටිනාම දේවල් ටිකක් Taman අරගෙන යන්නේ කොහෙද? Taman වාහනේ ගියත් Taman ධර්මයේ කියන්නේ. Taman ගාඩ් එකක් දාගෙන යන්නේ. Taman ගෙදර හිටියත් Tamanට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලුම ශක්තියෙන් Tamanට මේත් එක්ක ලැබෙනවා. තමන්ගේ මනස ඉහළම ආලෝකේ වටපත් කළ තමන්ට තියෙන. ඒ නිසා ඒ ශක්තිය අපි දිනෙන් දින කරගන්න බලමු. ඉතින් අපි නිතර කියන දෙයක් තමයි ඔබ වාසනාවන්තයි තමන්ගේ අම්ම තාත්තා ඉන්න කාලෙම ඒ අම්ම තාත්තාගේ සිහි කල්පනාව තමයි වටින්නේ. කායික නිරෝගීතාවය නෙවෙයි වටින්නේ. වටින්නේ යමක් කියනකොට තේරුම් ගන්න පුළුවන් ශක්තිය. සමහර අය කායිකව හුඟක් නිරෝගී. නමුත් සිහි කල්පනාව නැහැ කියන එකත් තේරෙන්නේ. සමහර අය ඇස් දෙකත් අන්ධයි. දැන් අර ධර්මසේන මහත්තයා කියලා එහෙම ඉන්නේ දන්නවා ඒක අවුරුදු 98ක් වෙනවා දැන්. ඇස් දෙකත් අන්ධයි. නමුත් ධර්ම කාරණා හොඳට තේරෙනවා, මතකයේ තියෙනවා. අන්න ඒකයි වටින්නේ. ශරීරය දුර්වල වීම නෙවෙයි ගැටලුව. මනස විකෘති වුණොතින්, සිහි කලපන නැති වුණොතින්, සිහි බුද්ධිය නැති වෙන එක තමයි කෙනෙකුගේ තියෙන අවාසනාව, අභාග්‍ය. ඒ නිසා ලෙඩවීම නෙවෙයි ගැටලුව. කායිකව ලෙඩ වුණත් ඔබට කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබට අවුරුදු 120ක් ගියත් ගැටලුවන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය මහණෝනේ ඔබ අහලා ඇති සෝනා මෙහෙණිය රාධාහාමුදුරුව අවුරුදු කීයේද? අවුරුදු 120ේදී. ඈ අවුරුදු 120ේදී. අවුරුදු 120ේදී මහණලත් ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබුණේ ඒ හොඳවට සිහි කලපනාව නොවන තිබුණු නිසා. ශරීරේ නිරෝගී භාවයම නෙවෙයි. ඒ නිසා ශරීරය කෙලින් තියාගන්න බැරි වුණත් කමන්නේ ඇඳේම හිටියත් කමන්නේ ධර්මයේ කියන කොට ඇහෙනවනම් ඒක නොනින් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ ජීවිතේට. ඒ නිසායි වටිනාම භාග්‍ය ඔබ ලැබෙලා තියෙන්නේ. ඒක ලැබෙන්නේ ලොකු පිනකට. ඒක හොද දෙනකොට ලැබෙන්නේ නැහැ. ඒක සසර හුඟක් පින්කම් කළා, අනිත්‍යයට සලකලා, මෛත්‍රිය වඩලා, සසරේදී භාවනා කළා, ඒකේ පිනේ ආනිසංසය තමයි ඔය ලබන්නේ. දැන් සසරේදී මත්පැන් පානය කරපු අයට එහෙම ඒ මනස විකෘති වෙන්නේ ඒකයි. මේ ආත්ම භාවයේදීත් ඇතැම්මිට එහෙම වෙනවා. ඒ නිසා සසරේදී මනස දිනු කරන වැඩ පිළිවෙලක හිරීචයගේ ප්‍රතිඵල තමයි අන්තිම මොහොත දක්වාම සීකලමනාව තියෙනවා. ඒ නිසා මේ භාග්‍ය තිස්ස සෙනවරත්න මහත්තයට තියෙනවා. ඔබ වාපින්වත්. ඒ නිසා ශාරීරික රෝගීතාවයන් පොඩ්ඩක්වත් හිතන්න එපා. තමන්ට හොඳට සිහිය තියෙනව නෝන තියෙනවා කියලා වා සතුට වෙන්න. ඉතින් නෝනටත් එහෙමයිනේ. ඔබ දෙපළම වා පාසනවන්තයි. ඒ නිසා මේ පින ගැන නිතර හිතන්න, නිතර කුසලයේ දිනු කරගන්න. ඒ නිසා ආද අපි මුණ ගැහෙන අපි හෙට මුණ නොගැහෙන්න පුළුවන්. අද බණ කියපු මම හෙට වෙනකොට ඇතැමිට මිය යන්නත් පුළුවන්. අපේ ජීවිතවල ස්වභාවය ඒක. ඒ නිසා ඒ ලැබිච්ච අවස්ථාවේ අපිට මේ ධර්මයෙන් කරන්න පුළුවන් උපකාරය තමයි එකම උපකාරය. මෙට වඩා දෙයක් අපිට කරන්න බෑ. ඒ නිසා මේ මුණගැහිච්ච අවස්ථාව තමයි වටිනාම අවස්ථාව. අන්නේ අවස්ථාව මගේ හරගන්න හොඳ නෑ ඒක. අපි වෙන අනිත් මොන දේවල් කල් දැම්මත් ධර්මය අහන්නට ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථාව කල් දාන හොඳ නෑ. මොකද අපි දවස් දෙකක් කල් දැම්මත් ඊළඟ දවසේ එනකොට දැන් මෙතන මේ ඉන්නයි අඩු වෙලා ගිහිල්ලා. අන්න ඒක එතකොට අපට උදව්වක් කරන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් අපි එහෙනම් දානයක් දීලා පින් අනුමෝදන් කරනවා කියලා. ඒක ඉතින් සාර්ථක වෙන්නේ නැහැ. ඔව්. ඒක නෙවෙයි ඇත්තෙන්ම. ඒ ඉන්න කාලේ සම්මුඛව face to face කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් තමයි වටින්නේ. ඉතින් ඒ යුතුයකම ඔබේ අම්මා තාත්තා දෙන්නට කරා කියලා එක අතකින් සතුරු වෙන්න. ඉතින් ඔබ දෙබල සතුරු වෙන තමන්ගේ පින්වත් දරුවන් නිසා හොඳට මේ පහසුකම් ලැබලා තමන්ට සතුටින් ඉන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ඔබ දෙපළටම ලස්සක සෙනවිරත්න මහත්මයාටත් චන්ද්‍රිකා නෝන්ටත් එවැගේම තිස්ස සෙනවිරත්න මහත්මයාටත් ලලිතා සෙනවිරත්න නෝනා මහත්මියටත් ඔබ හැම දිනටම අපි ආශිර්වාද කරනවා. මේ අවස්ථාවේදී රැස් කරගත් පුණ්‍ය කර්මවල හේතුයෙන් ඔබ හැම දිනටම නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය මේ ආත්ම භාවය අපේ ඥාතීන් විතරක් නෙවෙයි සසරගත ජීවිතවලත් අපට දෙමව්පියන් වෙලා ඥාතීන් වෙලා උදව් කරලා මියගිය සියලුම දෙනා පින් අපේක්ෂාවකින් මේ විශ්වයේ කොතන හෝ භවයක උපත ලබා සිටිනම් ඒ හැම දිනෙකමත් අප විසින් මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සමත විදර්ශනා භාවනා වැඩීමෙන් ඉතාම උසස් ඉහළ කුසලයක් අපි මේ කරගත්තේ ඒ සීල පින්කම් මේ විශ්වයේ සිටින සීලම සත්‍යයන් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ට ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින සාර්ථකව කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. විශේෂයෙන් තමන්ගේ ආදරණීය දරු දෙපළට එයා දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් සඵල කරගන්නටත් ලෝකයට වැඩ ඇති පින්වත් නිරෝගිමත් දරුවන් වීමටත් දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වත්නි, හුඟක් සතුටට පත්වන්න. ඉතින් තමන්ගේ ආදරණීය දෙමව්පියන් අපි කවුරුත් ඉන්න අවස්ථාවේ අපි ඊටාම වටිනා පින්කම සිද්ධ කළේ. ඒ නිසා අපේ යුතුයකම අපි හොඳින් කළා. ඒ නිසා පින්කම් වලට එන්න බැරි වුණා කියලා එහෙම අමනාපකම් ඇති කරගන්න එපා. අපි දැන් අපේ යුතුයකම ඉහෙලියෙම කළායින්. ඒ නිසා අපි මේ තව පින්කම් 10කට වගේ ආනිසංශයක් වටිනාකමක් අපි අද මේ පින්කමේදී ලබා දුන්නා. ඒ නිසා අපට ලබා දෙන්න පුළුවන් ඉහෙලම යුතුයකම අප විසින් මේ කළා. ඉතින් ඒ නිසා අපි ආයි නාවත් කමන්නේ. ඒ නිසා අපි ඔබ වෙනුවෙන් ආශිර්වාද කළා. ඒ කුසලයේ දිනු කරගන්න උදව් කළා. මේ සියලු පින්කම් වල බලයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිසෝකා හන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේ දෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.